සමන්තාශක්තවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතාං සන්ධම්මං මුනිරාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආවින් තස්මින් අදාරස්මින් යම්මි අරති භාජනං සංකල්ස හෝති යන්තාය නොච යන්තංච ඩයති ඒවමාදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච නිහරතේවදානේන දින්නම් හෝති තුනීහතං දින්නම් සුඛඵලං හෝති නාදින්නම් හෝති සංසතං චෝරෝ අරන්ති රාජානෝ අංගිදාති නන්තති අතරන්තේන ජපති සරිරන් සපරිංගං ඒත සංඥාය මේතාවි ගුංජේතච තදේතච දන්ත්වාන ගුන්ත්වාන යථානු භාවං අනින්දිතෝ සංග මුපේතිටානන්ති ශ්‍රද්ධාවන්ත පින්තුනි කැලණිය ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ අද මේ බිනර පොහොදා හිමිදිරි පාන්දර පුතක් හේලක පිහිටෙන් මේ ඇත්තන් බලාපොරොත්තු වන්නේ මේ වෙලාවට නියමිතව තියෙන ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට සම්බන්ධ වීමටයි. අද මේ අවස්ථාවේදී මේ ඇත්තන්ට අප විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ සංගතනිකායේ තියෙන ආදිත්ත කියන සූත්‍රය. ආදිත්ත කියන වචනේ තේරුම තමයි ගිනිගෙන තියෙනවායි කියන අර්ථය. එතකොට ගිනිගෙන තියෙන කාරණා දෙකක් ගැන උපමා කරගෙන සඳහන් කරපු සූත්‍රය නිසායි ආදිත්ත සූත්‍රය කියලා මේ සූත්‍රයට කියන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මිනිසුන්ට විතරක් නෙවෙයි. උන්වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවෙහි වෙනම වේලාවක් වෙන් වෙලා තිබුණා දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ කාලසටහනේ හැටියට දහවල් කාලේ උදෑසන උන්වහන්සේ බොහෝ විට යොදාගත්තේ සාමාන්‍ය කිහි ජනතාව හමු වෙන්න යන්නේ. ඒ අවස්ථාවේදී උදෑසන කාලේ ඇතැම් විට ගෙපිලි වලින් උන්වහන්සේ පින්නපාති වැඩම කරනවා. පින්නපාති වැඩම කළා හමු වෙන මිනිසුන් බණ ආදිය දේශනා කරනවා. තවත් කාලේ බොහෝ විට වෙන් වෙලා තිබුණේ ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න. රාත්‍රී කාලේ කොටස් කීපයකට බෙදලා තිබුණා. ඒ තමයි මුල් කාලේ රාත්‍රියේ මුල් භාගය සහ මැද භාගය සහ පස්චිම යාමයේ කියලා. ඒ මුල් භාගයේ වෙන් වෙලා තිබුණේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාට විනය නීති ආදී හඳුන්වා දීමට ස්වාමීන් වහන්සේලාට අවවාද දෙන්න විශේෂයෙන් වැය කළ තිබුණේ. ඒ කියන්නේ අවස 6 ඉඳන් රාත්‍රී 10 දක්වා කියන කාලය. ඊළඟට රාත්‍රී 10 ඉඳන් උදෑසන 2 දක්වා කියන කාලය මධ්‍යම යාමයේ කියලා සැලකන රාත්‍රියේ මධ්‍යම යාමයේ වෙන් වෙලා තිබුණේ දෙවියන්ට බ්‍රහ්මයට ධර්ම දේශනා කරන්න. රාත්‍රී උදෑසන දෙකේ ඉඳන් උදෑසන 6 දක්වා කාලය බුදුහාමුදුරු මැද වෙලා පිළිවෙත ගත්තා. ඊළඟට උන්වහන්සේ මහා කරුණා සමාපත්තිය සම්වැදින් ඒ වගේම ලෝකයේ දෙස් බැලීම ආදී කටයුතු කළේ උදෑසන ඉඳිරි පාන්දර. බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ දිනචරියාවෙහි මැදම රාත්‍රියේ බොහෝ විට වෙන් වෙලා තිබුණේ දෙවියන්ට බ්‍රහ්මන්ට ධර්ම දේශනා කරන්න. එන්න මේ අවස්ථාවලදී බොහෝ විට දෙවිවරු රැවෙලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ පිළිබඳ විවිධ කාරණා ප්‍රශ්න කරනවා. සමහර අවස්ථාවලදී දෙවිවරු දන්න කාරණා බුදුහාමුදුරන්ට ඇවිල්ලා සඳහන් කරනවා. ඇතැම් විට සමහර දෙවිවරු මේ ඉස්සෙල් වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේලාගේ කාලයේ ආපු දේවල් මතක තියාගෙන අපේ ගෞතම බුදුහාමුදුරන්ට සඳහන් කරපු අවස්ථා තියෙනවා. ඇතැම් විට බුදුරජාණන් වහන්සේම සමහර අවස්ථාවලදී දේශනා කරපු කාරණා වෙනයක දේශනා කරපු කාරණා සමහර දෙවිවරු මතක තියාගෙන ඉඳලා ඒව නැවත බුදුහාමුදුරන් ළඟම ඇවිල්ලා සඳහන් කරපු අවස්ථා තියෙනවා. ඉතින් එවැනි කාරණාත් වලදී ඇතැම් විට බුදුහාමුදුරු සමහර වෙලාවදී ඒ කාරණාවක්ම නිස්සතු වී සිටිය අවස්ථා තියෙනවා. සමහර කාරණා කියපු අවස්ථාවලදී බුදුහාමුදුරු ඒ කාරණා මඩක් සංසන්දනය කරලා අලුත් අර්ථකථන දීපු අවස්ථා තියෙනවා. ඒ වගේම තවත් සමහර අවස්ථාවලදී ප්‍රශ්න අහුවාම ඒ ප්‍රශ්නට උත්තර දීපු අවස්ථා තියෙනවා. ඉතින් විවිධ ආකාරයෙන් මේ සඳහන් වහන්සේ කටයුතු කරලා තියෙනවා. එතකොට අර දෙවිවරු දේශනා කරපු කාරණා දැන් බුදු දේශනා හැටියටයි සඳහන් වන්නේ. නිසා ත්‍රිපිටකේ ගත්තාම ත්‍රිපිටකයේ බුදුමාන්ත්‍රයන් ගැන සාකච්ඡා විතරක් නෙවෙයි වික්ෂුන් වහන්සේ ගැන සාකච්ඡා තියෙනවා. දෙවිවරුන්ගේ අදහස් තියෙනවා. ධර්මයන්ගේ අදහස් තියෙනවා. ඒ වගේම සක්‍රියා සඳහන් කරපු කාරණා තියෙනවා. ඒ වගේම සමහර බ්‍රාහ්මණවරු සඳහන් කරපු කාරණා තියෙනවා. ඒ වගේම සමහර යක්ෂයන් ඇවිල්ලා කියපු කාරණා අහපු ප්‍රශ්න ආදිය සඳහන් වෙනවා. ඉතින් ඒ කාරණාවලදී අපිට තෝරා බේරා ගන්න පුළුවන් බුදුහාරන් අදහස් මොකද්ද? ඒ අය සඳහන් කරපු අදහස් මොකද්ද කියලා අපිට තේරුම් ගන්න ගැටලුවක් නැහැ. අන්නේ අතුරින් එක්තරා දෙවි කෙනෙක් රාත්‍රියේ යාමේහි බුදුහාඳුරු හමු වෙන්න ඇවිල්ලා බුදුහාඳුරන්ට වැඳ නමස්කාර කරලා ගාථා හතරක් සඳහන් කළා. මේ ගාථා හතර තමයි මේ ආදිත්‍ය සූත්‍රයේ ප්‍රධාන වශයෙන් ඇතුළත් වන්නේ. බුදුහාඳුරන්ගේ අදහස සඳහන් වන්නේ නැහැ. බුදුහාඳුරන් නිහඬ විඳලා තියෙනවා. ඒකෙන් ඒ කියන්නේ බුදුහාඳුරේ අනුමත කළා කියලා තියෙනවා. යම්කිසි කාරණා සඳහන් කරද්දී සම්හාර කාරණාවල බුදුහාඳුර සම්පූර්ණ වෙනස් අදහසක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අවස්ථාවලදී ඇතැම් විට සම්හාර ආර දෙවියන් කියව කාරණා තමයි බුදුහාඳුර කිව්වේ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඒ කාරණා සමහර අවස්ථාවලදී වෙනස් වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් මේ සූත්‍රයේ තියෙන ලක්ෂණය තමයි මේ දෙවියා ඇවිල්ලා සඳහන් කරන මේ කාරණා බුදුහාමුදුර වෙනස් කරන්නේ නැහැ. බුදුහාමුදුර නිහඬ වේ කන්නමක කරනවා. ඒකට ආදිත්‍ය කියලා කියන්නේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට ගිනිගෙන තියනවා කියන අදහස. මේ දෙවියා මුලින්ම සඳහන් කරනවා ආදිත්‍යස්මින් අදාරස්මින් යම් මේ අරති භාජන. ගෙයක් ගිනිගෙන තියෙන අවස්ථාවේදී ගෙයක් ගෙවල් ගිනි ගන්නව නේද? ගෙයක් ගිනි ගන්න අවස්ථාවකදී මේ ගිනි ගන්න ගෙයින් යම් කිසි කෙනෙක් ගෙට කොහොම හරි ඇතුළු වෙලා ඒ ගෙයින් යම් කිසි දෙයක් ඈත් කළා නම් ගෙයින් ඉවත් කළා නම් අන්න ඒ දෙය අත්හස්ත හොති. ඒ පුද්ගලයාට මතු අනාගතයේ අර්ථය පිණිස හේතු වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. එතකොට ගිනිගෙන ඇවිදින ගෙයින් යමක් ඈත් කළා නම් ඒක ඒ පුද්ගලයාට මතු යහපත පිණිස පවතිනවා. ඒවමාදී පිතෝ ලෝකේ ජරාය මරණේනච නීහර තේව දානේන දින්නම් හෝති සුනිහතන් කියලා දෙවනි ගාථාව සඳහන් වෙනවා. ගෙය ගිනිගෙන දැල් වෙනවා කියනවා වගේ අපේ ජීවිතවල ගිනි දෙකක් තියෙනවා. උපතේ පටන් මරණය දක්වාම අපේ ජීවිත අභ්‍යන්තරයේ ගිනි දෙකක් තියෙනවා. අපි ඇතැම් විට සිත්වලසෙන් හිටියත්, සීතලේ හිටියත්, නාමින් හිටියත්, අවුවේ හිටියත්, වාඩි වෙලා හිටියත්, ගමන් කරමින් හිටියත් මේ ගිනි දෙකෙන් දැවෙමින් අපි ඉන්නේ. ඒක ධර්මයේ විතර සඳහන් වෙනවා. ඒ ගිනි දෙක තමයි ඒ තමයි ජරාය මරණයන එක. එකක් මහලු වීම, දිරාවටපත් වීම. අනිත් එක මරණය. මෙන්න මේ ගිනි දෙකෙන් දැවෙමින් ඉන්න අපේ ජීවිතවලින් යම් කෙනෙක් දානමේ වශයෙන් දානයක් දීලා මොන හරි දෙයක් අයින් කරගත්තනම් ඒ අයින් කරපු දේ හරියට අර ගිනිගෙන දැවෙන ගෙයින් අයින් කරපු දේ වගේ. එතකොට අපි සංකේත ඔක්කොම දේවල් අපට හිමි වෙනවා. අපි කොහොම වටිනා කියලා හිතාගෙන ඉන්න දේවල් අපි විශේෂයෙන් අපේ ශරීරය අපි බොහොම වටිනා දෙයක් හැටියට උදේ ඉඳන් රැ වෙනකම් මේක ආරක්ෂා කරනවා, මේක ලක්ෂණ කරනවා. එහෙම ලක්ෂණ කරන, ආරක්ෂා කරන, ආහාර පාන ආදී දේල පෝෂණය කරන මේ ශරීරය. එහෙම පෝෂණය කරත් පින්නතුනි මේ මහලු වීම සහ මරණය කියන මේ කාරණා දෙකෙන් විතර බැරි මිසෙන්නේ. මරණය කියන එක එකාට තීක්ෂණික මරණයක් කියලා එකක් කියනවා. නිරන්තරයෙන්ම මේ ශරීරයේ ඇති වෙමින් නැති වෙමින් පවතින ස්වභාවයක් තියෙන මේ ධාතු වල. ඒක අපට පේන්නේ නැහැ. ඒක වේගය වැඩි නිසා පේන්නේ නැහැ. නමුත් නුවණින් බැලුවොත් මේක පේනවා. දැන් සාමාන්‍යයෙන් ඉපදුනාට වඩා අපි දැන් වෙනස් වුණා. ඒකට මේක එක දවසකට වෙලා නැහැ. සමහර කෙනෙකුට හිතෙනවා මේක අවුරුද්දකට සැරයක් වෙන්නේ කියලා. සමහර කෙනෙකුට හිතෙනවා අවුරුදු 10කට සැරයක් මේක වෙන්නේ කියලා. නමුත් වෙන තුනේ හැම මොහොතක් පාසාම හැම ක්ෂණයක් පාසාම මේ වෙනස් වීම සිදු වෙමින් තියෙනවා. ඒකට කියනවා ක්ෂණික මරණය කියලා ධර්මයේ සඳහන් කරන්නේ. එතකොට ඊයේ මරණය යන අතරේදී තව මරණයකටත් අපි ළඟා වෙමින් ඉන්නේ. ඒ තමයි සාමාන්‍ය සම්මුති මරණ කියන හැටියට සාමාන්‍ය ලෝකේ තියෙන මරණය කරත් අපි මේ ළඟා වෙමින් ඉන්නේ. අපි හැම දිනෙකම මේ සුසාන ගොඩ කරා යන්නේ මේ ඉන්නේ. මේ වාඩි වලින් හිටියත් මේ ගමනේ යෙදි මේ නිතසාන භූමිය කරා යන ගමන දිනෙන් දින ලඟ වෙන්නේ. ඒ වෙතෙන් මේ අපි හැම දිනම යන්නේ. ඒ නිසා මෙන්න මෙවැනි ජීවිත ගත කරන අපට අපේ ජීවිතයේ හැමලෙසම මේ අනුතුරෙන් යම් කිසි දෙයක් ඈඩ් කරගත්තනම් අපිට ඒ කියලා දෙයක් අයින් කරගත්තනම් දානමය වශයෙන් පුණ්‍ය කර්ම වශයෙන් කිසියම් දෙයක් මේකෙන් අයින් කරගත්තනම් අන්න ඒ දේ තමයි තමයි තමන් ජීවිවන්නේ. අන්න ඒ දේ තමයි තමන්ට අයිති දේ වෙන්නේ. ඒ නිසා මේ දෙවියා සඳහන් කරනවා දින්නම් සුඛ පලං හොති නාදින්නම් හොවිතං යම් කිසියක් දුන්නනම් ඒක සැප ඵල පිණිස හේතු වෙනවා. නොදුන්නු දේ එහෙම සැප ඵලයක් හේතු වෙන්නේ නැහැ. ඒ වගේම සෝරෝ හරති ආජානෝ අත්ති දහති නැත්ති අප සංසකව දේවල් සොරු අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ගින්නෙන් දැවෙන්න පුළුවන්. රජවරු අරගන්න පුළුවන්, රාජ සංසක වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයෙන් යුක්ත අප සංසකව දේවල් යම් කිසි කෙනෙක් අත අන්තේන ජහතේ ශරීරං සපරිද්ධහං මෙන්න මේ ජීවත් වෙන කාලේ ජීවත් වෙන කලින් මේකෙන් අයින් කරපු දේ තමයි තමන්ට යනකොට ගෙනියන්නේ ඉතුරු වෙන දේවල්. අන්න ඒ නිසා ඒක ධඤ්ඤාය මේ ධාරි මෙන්න මේක දන්න නොනැති කෙනා බුද්ධිමත් කෙනා මොකද කරන්නේ? ගුංජේතක දදේතක එයා තමන් අනුභව කරනවා. අත්තානං සුඛේති පීනේති. ඒ හැම කරන කෙනා එයා ඉස්සෙල්ලා මුලින් පරිහරණය කළ තමන් තෘප්තිමත් වෙනවා. ඒ වගේම මාතා පිතරං සුඛේති පීනේති. මව්පියන් පෝෂණය කරනවා. ඒ වගේම දූ දරුවන් ඥාති මිත්‍රාදීන් දෙක්ක්ටි සමනින් දෙනවා. ඒ වගේම ආගමට හැම වෙන්නේ පුණ්‍ය කර්ම වශයෙන් යම් පිටයක් අයින් කරන් සුලනන් එකක් ඕක කරනවා. එහෙම කරපු කෙනා දත්වාච්‍ය බුද්ධාච්‍ය යථානුභාවං අනින් හිතෝ සද්ද මුපේ ඊතාන. දත්වාච්‍ය බුද්ධාච්‍ය යථානුභාවං අනින් හිතෝ සද්ද මුපේ ඊතාන. මේක බොහෝ සූත්‍රවල ඇතුළත් වෙන කාරණයක්. ධනයෙන් ලබන ප්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි දන් දීම, අනිත් එක අනුභව කිරීම. ඒතර මෙන්න මේ දෙකම කරවතින් දෙකම කරන කෙනා තමයි අනින්දිතෝ. නින්දාවටපත් නොවන කෙනා වන්නේ. ඒ දේ අනුභව කළ විතරක් හිටියනම් අනිත් අය කියනවා එයා හරි මාත්මාර්ථක අනි කියලා මක්කරු කෙනෙක් කියලා. ඒ වගේම දැන් විට ඒ හරි හම්බ කරපු දෙනා පරිභෝග නොකරනම් ඒ කියන මහා ලෝභය කියලා එයාවත් පරිහරණය කළේ නැහැ කියලා. ඇතැම් විට සමහර අයට අති සුඛය තියෙනවා. භෝග සුඛය නැහැ. අති සුඛය භෝග සුඛය කියන දෙකක්. අති සුඛය කියන්නේ යමක් තිබීම. ධනතහනේ තිබීමට කියන අති සුඛය කියලා. භෝග සුඛය කියලා කියන්නේ ඒ තියෙන දේ අනුභව කිරීම. එතකොට සමහර අයට දේවල් තියෙනවා අනුභව කරන්න පිනක් නැහැ. ඒකට හේතුව තමයි අතීතයේ ආත්මභාවවල දන් දීලා තියෙනවා. දන් දීලා ඒ දීපු දේ ගැන පස්සේ සතුට වෙලා නැහැ. එනිසා භෝග සුඛය ලැබෙන්නේ අනිත් අයට දීලා දන් දීලා දීපු දේ ගැන සතුට වෙයි. එනිසා මෙන්න මේකයි මේ සූත්‍රයෙන් කියන ප්‍රධාන කාරණය. එනිසා පින්වත්නි අපේ ජීවිතවලින් මේ සිරාපත් වෙන මේ ජීවිතවලින් සිරාපත් නොවන දේ තමයි අපි පුණ්‍ය මේ වශයෙන් යම් කිසි දෙයක් අපසන්තකව දේවල් අනිත්‍යට දීලා ඉතුරු කරගත්තනම් ඒ දේ තමයි හැබැයි ලෙසම ඉතුරු වෙච්ච දේ වන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ බෝධිකාරක ධර්මයන් සම්පූර්ණ කරන සමහර ආසම්භාවල උන්වහන්සේගේ පුණ්‍ය මහිමේ නිසාම ඇතැම් විට බොහෝ ධන දාන ලැබලා තියෙන උපතින්ම දෙමාපිය කොහොම ධනවත් දෙමාපියන්ගේ දරුවෝ වෙලා තමයි බොහෝ ඉපදිලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවලදී මේ බෝධිසත්ව කුමාරයා බලනවා බලන්න මගේ අම්මලා තාත්තලා කියලා මේ මහා වස්තුවක් හැම්පක් කරලා තියෙන්නේ. ඒ කිසිම කෙනෙක් මේ ධනෙ අරගෙන කියලා නැහැ. ඔක්කොම අය මේව මෙහෙ දාලා කියලා තියෙනවා. මම කොහොම හරි මේ ටික ඔක්කොම අරන් යන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඈ දැන් ඥාති මේ මොනවාකට අරන් ගිහිල්ලා නැහැ. මම නමුත් මේක අරන් යන්න ඕනේ. කොහොමද අරන් යන්නේ? ඔව් දන් දීලා දන් පුණ්‍ය මේ වශයෙන් යමක් ඉදිරි කරගෙන. මෙන්න මේකයි පින්නතුනි දානය තමයි පින්නතුනි බුදුදහමේ මූලික අනුශාසනාව. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනකොට උන්වහන්සේගේ අනුපිළිවෙල කතාවක් තියෙනවා. දාන කතා, සීල කතා, සංග කතා, සාමාන ආදීනව, ඕකාර සංකලේශයන්, නෙක්ඛම්මේත අනිසංසං මේ ආදී අනුපිළිවෙලක් තියෙනවා. සාමාන්‍ය බුද්ධි මට්ටමේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ මේ අනුපිළිවෙල තමයි ධර්ම දේශනා කරන්නේ. විශේෂ බුද්ධි මට්ටමයිද ඉතාම ගැඹුරු ධර්ම කාරණා තැනික අවබෝධ කරගන්න දේශනා කරන අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි දන්නවා බාහ්‍ය දාර්ශනිකයෝ වගේ අයට තාම ගැඹුරු ධර්මකාරණයක් දේශනා කරා දේශනා කරවගම තේරුණා. එතැන් විට පෙරෝ සාන්දුරන්ට අත්‍යවශ්‍ය හඳු දේශනා කරේ බුදුදහම හේතුඵල ධර්ම ගැඹුරු ධර්ම දේශනාවක් ගාථාවේ මුල් කොටස අහනකොටම පෙරෝ සාන්දුරව රහත් වුණා. පෙරෝ සාන්දුර සෝවන්න. ඒ වගේම සමහර අය එක බණ මුල්ම බණහල අනාගාමී වෙලා තියෙනවා. ඊයට කෙලින්ම බුදුදහමේ ගැඹුරු කාරණා දේශනා කරපු අවස්ථාවක්. ඒ ශ්‍රාවකයාගේ බුද්ධි මට්ටම බලලා දේශනා කරපු අවස්ථාව. නමුත් සාමාන්‍ය මිනිස්සුම ධර්ම දේශනා කරද්දී දේශනා කරන අනුපිළිවෙල තමයි දන් දෙන්න, සිල් රකින්න, අන්තයෙන් අයින් වෙන්න, මෙන්න මේ වගේ ධර්ම ශ්‍රවණය කරන මේ වගේ අනුපිළිවෙලට දේශනා කරනවා. ඒකට අනුපිළිවෙල හර තමයි ටිකෙන් ටික නිවන් මාර්ගට එන්නේ. ඒකට අන්නේ නිවන් මාර්ගයේදී තියෙන තුනි දානය කියන්නේ මුලින්ම තියෙන උණු සුසුම. දානය කියන්නේ අත්හැරීම. යන්කති කෙනෙකුට දෙයක් දීම මේ දානය පුරුදු නොකරන කෙනාට පින්තුනි සීලයක් රකින්න අමාරුයි. යන්කති දෙයක් අත්හරින සෝදානමක් නැති කෙනෙකුට දැන් මේ වගේ පොහයක් දවස්ස කරිවත් එන්නේ නැහැ. දැන් මේ පින්තුන් යන්කති මට්ටමක තීරු මට්ටමක ඉන්න අය. දැන් සමහර අය පොහේටවත් දෙදෙනෙක් එළියට බහින්නේ නැහැ. ළමයි ටිකේ සංග කරයි ළමයින්ට කැම හුයන්න කෙනෙක් නැහැ නැත්නම් සතු බලන්න කෙනෙක් නැහැ බල්ලන්ට කැම දෙන්න කෙනෙක් නැහැ නේද? එහෙම කියන්නේ ඉතින් එදත් ඉන්න විතරට වෙන. දැන් රාජ්‍ය සේවය කරන කෙනාට නම් නෑ මේ අද දවසේ නිවාඩු තනි කරම කටියේ දවසක් වැඩ කරන දවසක් මේ දවස නිවාඩු දීලා තියෙන්නේ. සමහර අය ඉන්නවා මේ නිවාඩු දීලා තියෙන්නේ ගෙදර මකුණු දැල කඩන්න, රේඩියෝ පරණ රේඩියෝ හොදන්න, පුතේ මේවට කියලා. ඒවට නෙමෙයි පිනුසි. තාම අමාරු ලොකු කටණක් කළා තමයි අපේ රටේදී හාමුදුරුවෝ මහා උගස්තු මේ නිවාඩු දවස ළඟාගෙන තියෙන්නේ. ලෝකෙ වෙන කිසිම රටක මේ වගේ මාසික නිවාඩුවක් ලැබෙන්නේ නැහැ දවසක්. ඒක අපිට බෞද්ධයන් හැටියට අපිට විතරක් නෙවෙයි අපේ රටේ කාටත් මේ නිවාඩුව ලැබෙනවා අද දවසේ. ඒ නිසා ඒක ලැබෙන්නෙම ලොකු වැඩකට අපිට. ඒ දවස සම්පූර්ණයෙන්ම අපි ආධ්‍යාත්මික කටයුතු සඳහාම කැප කරන්න ඕන. ඒ දවස විතරක් නෙවෙයි අපේ සමස්ත ජීවිතේ මේ සඳහා කැප වෙන්න ඕන. අද දවසේ විශේෂයෙන් අපි එක දවසක් හරි මේ සඳහා කැප වෙන්න ඕන. එනිසා අන්නේ මේ කැපවීමට මේ ඇත්තන් සූදානම්. මේ ඇත්තන් ඒ නිසා දානමේ පියවර යම් කිසි දිනක හත්තේ ඉන්නේ. හැබැයි ආවට පස්සේ වැඩි දෙයක් ගෙදරගෙන හිතන්න හොඳ නැහැ. ආවට පස්සේ මෙතන මේ වැඩේට සක්‍රීය ලෙස සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම ඇවිල්ලා බුදිය ගන්නත් බැහැ හැබැයි. ඇවිල්ලා ඉතින් බුදිය ගත්තොත් නැහැ ඊට වඩා හොඳයි ගෙදරට හොඳටම හිටියනක ඊට වඩා හොඳයි. ඈ එනිසා අනිවාර්යයෙන් මෙතන ඇවිල්ලා නිදිය ගන්නකොට ළඟ කෙනාම වග කියන්න ඕනේ. ළඟ කෙනාට නිින්ද කියෝසින් අවදි ගන්න එක ළඟ කෙනාගේ වගකීමක් නේ. හොඳයි එතකොට මේ ඒකත් නෑ කොහොම හරි එන එක ලොකු දෙයක් අපි කාගේ කරනවා නමුත් ඇවිල්ලා අවදීන් බණ අහනවනම් ඊට වඩා හොඳයි අහන බණ මගට තියාගන්නවනම් ඊට තවත් හොඳයි ඒවා පිළිපදිනවනම් තමයි වඩාත් හොඳ කිනතුනේ දානය කියන්නේ අපේ සංකල්පයක් අනිත් අය සඳහා කැපකිරීම මේක විවිධ ආකාරයෙන් කරන්න පුළුවන් ආමිත දාන අභය දාන ධර්ම දාන කියලා දාන ගැන ධර්මයේ සඳහන් වෙනවා ආමිත කියන්නේ බඩු භාණ්ඩ වලින් අපිට ආමිත දෙයක් දෙන්න පුළුවන් ආහාර පාන වලින් යම්කි ඇඳුම් කනුම අපතින් බෙහෙත් දෙහෙත් වලින් මේ දිනේ කොහොමද දෙයක් දැන් දානය කියන එක පින්නතුනි අපේ බුදුහාමුදුරෝ හඳුනා දීපු දෙයක් නෙවෙයි මේක මේ දානය ගැන සඳහන් වෙනවා දාන පිටක වේසහපුරුස පඤ්ඤත්තම් අන්‍යත පඤ්ඤත්තම් කිය මේක ලෝකේ හැමදාම සත්පුරුෂයන් නොනැත්නම් විදින් හොඳයි කියලා වර්ණනා කරපු අනුමත කරපු දෙයක්. අබුද්ධෝත්පාද කාලවල මිනිස්සු ලෝකේ මිනිස්සු දන් දෙනවා. ඒ වගේම අබුද්ධෝත්පාද කාලවල මිනිස්සු සුගතිගාමි වෙනවා. ඒ නිසා දානය කියන එක අතීත බුදුවරුන් ඉඳන්ම මේ මානව වර්ගයාගේ ආර්ය පටන්ම ලෝකේ සත්‍යයේ තියෙන හොඳ ගුණයක් මේක. අධිමනෝ විද්‍යාව කියන අලුතෙන් විද්‍යාවක් මනෝ විද්‍යාව එක්කන කොටසක් තියෙනවා. මේකේ තියෙන දෙයක් තමයි මනෝ විද්‍යාවෙන් උගන්වන මේක බටහිරින් ආපු සංකල්පය. ඔවුන් කියනවා යම් කෙනෙක් කිසියම් කෙනෙකුට දෙයක් දෙනකොට ඒ දෙන කෙනා ළඟ ඒ දීමට සමාන දෙයක් ලොකු ඉඩක් ඇති වෙනවා කියලා. යම් කෙනෙක් තවත් කෙනෙකුට දෙයක් දෙනවා නම් ඒ දෙන කෙනා ළඟ ඒ දෙන දෙයට සමාන ලොකු ඉඩක් අවකාශයක් ඇති වෙනවා. අන්න ඒ අවකාශයේ පිරෙන්න ඊට සමාන දේවල් බාහිරින් ඒ පුද්ගලයා ළඟට එනවායි කියලා. මේක මේ අධිමනෝ විද්‍යාවෙන් කියන දෙයක්. දැන් බුදුදහමේ කියන දානමය පින්කමේ අනිපංසයත් මේකමයි වෙන දෙයක් නෙවෙයි. එතකොට යම් කෙනෙක් නිතරම අනිකට උදව් කරනවා නම් ආහාර පාන ආදී දෙනවා නම් ඒ පුද්ගලයාට ඒ වගේම දේවල් ලැබෙනවා. මරණය මැද විතරක් නෙවෙයි. මේ ආත්ම භාවයේදී මේකේ ලැබෙන ස්වභාවය තියෙනවා. ඒ වගේම මේක අනිත් පැත්ත. යම් කෙනෙක් කිසියම් කෙනෙකුට නිතර කරදර කරනවා නම් සමගින් ඉන්න අය බේද කරනවා නම් යම් කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන විදිහට වැඩ කරනවා නම් ඒ වගේම මහ අවකාශයක් තමයි ළඟ ඇති වෙනවා. ඒ වගේම අතමගේ කන් ටිකක් වාඩි වේද ටිකක් පාඩු ටිකක් තමයි ඒ වගේම හම්බ වෙනවා. ඒ නිසා බුදුදහමේ තියෙන කර්ම සංකල්පය කියන්නේ මේක නිසා යම් කෙනෙක් යහපත බලාපොරොත්තු වෙනවා නම් සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා නම් නිරෝගී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ධනධාන්‍යයට උපදින්න බලාපොරොත්තු වෙනවා නම් ඒක නාවිති කරන්න ඕන. ඒ තමයි කැමැති වෙන විදිහේ යහපත අනිත් අය සඳහා කරන්න ඕන. නිරෝගී වෙන්න කැමති නම් කෙනේ අනිත් අයට බෙහෙත් දෙන්නවා. අසරණ කෙනෙකුට බෙහෙතක් හොයා ගන්න අමාරු කෙනෙක් ඉන්නවනම් දැන් අපේ ගම්වල සාමත් ඉන්නවා. ඇතැම් විට ආයුර්වේද බෙහෙත් පාවිච්චි කරනයි ළමයි කෙනෙකුට ලෙඩක් හැදුනහම බෙහෙත් දුන්නා මලිත් අය හොයන එක. කැලේ ගිහිල්ලා ඇතැම් විට හොයලා ගෙනත් එනවා. නගරපදයේ ඉන්න සමහර සත්පුරුෂයන් ඉන්නවා. ඒ අය අසරණයිට අතනිය පෙක්කනේ බෙහෙත් දෙනවා අරගෙන. පින්නතුනි මේව කරන්න මොකද වෙන්නේ අනිත් පැත්තෙන්? ඔව් අපිට අනිත් පැත්තේ නිරෝගී වෙනවා. අපි විතරක් නෙවෙයි. අපේ ළඟම ආත්මිනු නිරෝගී වෙනවා. ඇයි ඒක හේතුව? දැන් බලන්න දෙමෝපියෝ ගත්තොතින් දූ ධර්මයේ කතනිය කුණොතින් ඇතැම් විට දෙමෝපියන්ට ලෙඩ වුණාට වඩා ඒගොල්ලන් දුක් වෙනවනේ. ඊට වඩා ඒගොල්ලන් කැප වෙනවා දරුවන්ට. ඒ නිසා මට කියාගන්න මෙන්න මේ උපකාරයක් මේ අනිත්‍යය සඳහා කරනවා නම් ඒකෙන් අපට ලැබෙන වාසිය තමයි අපි ලැබෙවීමත් අඩු වෙනවා. අපේ ළඟම ඥාතීන් අපෙන් යැපෙන අය ඉන්නවනම් ඒ අය ලැඩ වෙන ගැටියක් අඩු වෙනවා. ඇතැම් විට සංසාරයක ලෝක කර්ම ශක්තියකින් ලැඩ වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මට්ටමේදී අපිට මේ බාහිරින් එන කරදර වා අඩු වෙනවා. නිරෝගී භාවය ලැබෙනවා. මේ වගේ බෙහෙත් ඒ ස්ථානයේ පූජා කරනකොට. ඒ වගේම අනිත් පැත්තෙන් ආහාර පාන ආදිය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාතරන් දානේ ආනිසංස දන්න කෙනෙක් ඉන්නවා නම් ළඟම ඉන්න කෙනාට බත් මිටක් හරියදන් නොදී අනුභව කරන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වගේ දානේ ආනිසංස දන්නව නම් ආහාර අනුභව කරනකොට ළඟම ඉන්න කෙනාට බත් මිටක් හරිය දෙනවා. ඒකෙන් මොකක් සමාන අනිසංසයක් වෙනවා. ඒ නිසා හිම දීලයි අනුභව කරන්නේ කියලා සඳහන් කරනවා. එනිසා පින්තුනේ ආමේශ දානයේ විවිධ ප්‍රභේද තියෙනවා. සංයුතනිකයි කින්දර කියලා සූත්‍රයක් දෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා අන්න දෝ බල දෝ හෝති වන්න දෝ හෝති වත්ත දෝ යාන දෝ සුඛ දෝ හෝති දීප දෝ හෝති චක්ක දෝ සෝච සම්පද දෝ හෝති යෝ දදාති උපස්සයන් අමතං දෝච සෝ හෝති යෝ ධම්ම මනසාසිතේ කිය. මේ ගාථාවේ තේරුම තමයි අන්න දෝ බල දෝ හෝති ආහාර දෙනවා නම් බලය දුන්නා වගේ. ආහාර දෙනවා නම් බලය දුන්නා වගේ. අන්න දෝ බල දෝ හෝති වන්න දෝ හෝති වත්ත දෝ. වස්ත්‍ර දෙනවා නම් වර්ණය දුන්නා වගේ. යාන දෝ සුඛ දෝ හෝති. ගමන් පසුව යාන වාහන දෙනවා නම් සැපේ දුන්නා වගේ. දීප දෝ හෝති චක්ක දෝ. ආලෝක පූජාව කරනවා නම් ප්‍රදීපාලෝක පූජාව කරනවා නම් ඇස් දුන්නා වගේ. සෝජ සම්පදදෝ හෝති යෝ දදාති උපස්සයන්. යම් කිසි කෙනෙක් කෙනෙකුට ගියක් හදලා දෙනවා නම් අර මුලින් කියපු දේවල් සියල්ලම දුන්නා වගේ. අමතං දදෝජ සෝ හෝති යෝ ධම්ම මනසාපති. යම් කිසි කෙනෙක් ධර්මානුශාසනාවක් කරනවා නම් ධම්ම පත්‍රිකාවක් පූජා කරනවා නම් නැත්නම් ධර්ම දානයක් කරනවා නම් එයා අමෘතය දුන්නා වගේ කියලා. බුදුරජාණන් වහන්සේ නිතරම දානි ආනිසංස ගැන සඳහන් කරලා තියෙනවා. පින්නදිනේ බොහෝ වෙල දන් දීමේදී අපි කරන්නේ අපිට වැඩි දෙයක් දෙන එකයි අපි සිදු කරන්නේ. ඇඳුම් කරදුම් වුණා සම්හාර අය ඇඳුම් කරදුම් ඇඳුම් පිළිව තමයි පළක් අයට දෙන්නේ නේද? දුන්නා. හැබැයි අපි ආහාර පාන ආදිය කිතර වැඩි වුණත් තමයි දෙන්නේ සම්හාර වේද. ඒකිනු සානිසංසයක් වෙනව නැත්තේ නේ. නමුත් පින්නදිනේ වඩාත් වටින්නේ අපිට ඍජුවම පරිහරණය කරන්න තියෙන දේ. ඒක අපි පරිහරණය නොකර වෙන කෙනෙකුට දෙනවා නම් ඒක අනිසංස වැඩි වෙනවා. දැන් සමහර අය ඉන්නවා ආහාර සමාගන්න ආහාරය දැන් විතර උදේ ආහාරය වෙන්න පුළුවන් නැතම විශේෂයෙන් රාත්‍රී ආහාරය. ඒ උයාගත්තු ආහාරයේ එහෙමම වෙනත් කෙනෙකුට පූජා කරනවා. වෙනත් කෙනෙකුට පූජා කරලා ආයියාගේ නාය අනුභව කරන්නේ නැහැ. ඒ රාත්‍රිය සමන් බඩගින්න ඉන්නවා. එතකොට ඒක ආනිසංස වැඩි වෙනවා. එහෙම එක වේලක් සමන්ිර හර හිටියයි කියලා ලොකු අසනීපයක් වෙන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ඒක එතකොට ආනිසංස වැඩි. දැන් මේ පිටු නහල ඇටි දුටුගැම රජතුමා ගැන. දුටුගැම රජතුමා නොයෙක් විදිහේ තින්දහම් කළා. තුවන්ැලි සෛදි කළා, ලෝවා මාම්‍රාසා දෙවි කළා, මිරිත වැටි හැදුවා. මේ වගේ මහා නිර්මාණ මහා පෙර විහාරස්ථාන කරපු රජතුමා. රජතුමා අන්තිම මොහොතේ රජතුමාට මොකද මතක් වුණේ අවසන් අවස්ථාවේ? රජතුමා දිනයක් යුද්ධයට යන අවස්ථාවේදී එක්තරා අවස්ථාවකදී කැලේදී රජතුමා අතරමං වුණා. මේ අතරමං වෙච්ච අවස්ථාවේදී රජතුමාගේ බත්මුල රජතුමා ළඟ තිබුණා. ඒ වෙලාවේ රජතුමාගේ පිළිසක් තිබුණා හැමදාම අනුභව කරන්න කලින් ස්වාමීන් වහන්සේ කෙනෙකුට යම පූජා කරනවා. ඒක රජතුමාගේ ජීවිතේ කුඩා කාලේ නම් කියන්නේ පිළිසක්. ඒතකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ කැලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නැහැ. මොකද කලේ කල්පනා කළා කොහොමද මං දාන ටික පූජා කරන්නේ කියලා. ඒ කාලේ රහතන් වහන්සේ වැඩ සිටිය කාලය ස්වාමීන් රහතන් වහන්සේලා මේක දැකලා ඒක රහතන් වහන්සේ කෙනෙක් මේ රජතුමා ළඟට පින්ඳ පාති වැඩම කළා. රහිත මාතලේ අර සමන්ගේ බස්සකට එකෙන් අර බස් පාර්සලෙන් භාගයක් මේ ස්වාමීන් වහන්සේට පූජා කළා. පූජා කළ ඉතුරු භාගය තමයි රජතුමා අනුභව කළා. රජතුමාට මේක හොඳට මතකෙ තිබුණා. අර අනුතුරට පත් වෙන කැලේ අතරමං වෙලා යුද්ධයට යන අවස්ථාවේදී මේ ඉඳලා මේ දුෂ්කර අවස්ථාවේදී දීපු දානෙ රජතුමාගේ හිතෙන් වාකරණයක රැඳිලා තිබුණා. රජතුමාගේ අවසාන මොහොතේදී රුවන්වැලිසෑය වැඩ නිම කළ තිබුණේ නැහැ. පුරවණේසයන් අර හතර පොතු දේවතා පොතු හරියට එනකම් විතරයි වැඩ නිම කළ තිබුණේ. රජතුමාගේ සහෝදරය සිස්ස කුමාරයා ඉතුරු ටිකත් සුදුරෙදි වලින් ආවරණය කරලා මුළු සෛත්‍යම සම්පූර්ණයි කියලා රජතුමාට පෙන්වන්න උත්සාහ කළා. දුපිනම රජතුමා ගැඳත් එක්කම රුවන්වැලිසෑය ඉදිරිපිටට එක්කරේ අරගෙන ආවා. අරගෙන යන කිව්ව රජතුමනි බලන්න අයියේ මම ඔබ විසින් නිර්මාණය කරපු රුවන්වැලිසෑය දැන් වැඩ අවසන් අපි වැඩ නිමවට පත් වෙලා තියෙන කියලා. එහෙම කියනකොට මේ සමහතු මේ මහා ධූපය මේ රුවන්වැලි සෑයගෙන ඒ පිටුවිලක් සිටින්නේ නැති නමුත් ඊට වඩා ප්‍රබලව රණිතුමාගේ කාරයෙන් අර එදා පූජා කරපු දාණය අර ස්වාමීන් වහන්සේට පූජා කරපු දාණය තමයි අවසාන අවස්ථාවේදී මතක එනාවේ. පින්නදුනි මෙන්න මේ වගේ අපට ජීවිතය අපි මේ වගේ අමාරුවෙන් දෙන දේවල් කියනට ඕන. අපේ ජීවිතයේ සතුට හැදෙන්නේ දාහනේ දීම කියන එක අපේ ආර්ය වස්තුවක් හැටියට සතුට ලැබෙන දෙයක් හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙනවා. පින්නදුනි බොහෝ දෙනාට ජීවිතයේ අතීතය මතක් කරනකොට ජීවිතයේ සතුට ආධ්‍යාත්මික වශයෙන් සතුටන දේවල් අඩු වෙලා තමයි. සාමාන්‍ය පින්කම් කරලා තියෙනවා නමුත් හොඳට ගැඹුරින් මතක් කරලා මතකයට නැගෙන වගේ පින්කම් අඩු වෙකුවයි. දෙන්නු ජීවිතයේ සතුට කියන එක රැඳෙන්නේ ජීවිතයේ සතුට රැඳෙන්නේ ජීවිතේ වැඩිපුර හොඳ දේවල් අපේ ජීවිතෙලින් කරලා තියෙනවා. අමාරු රෝගීට වස්තාන කරන එක, ඇස්ත්‍රම දානය වල සහභාගී වීම, ලින්ක ඇතිවීම, බුදු පිළිම හදනේවට උදව් කිරීම, දෙහෙර විහාරස්ථාන හදනේවට උදව් කිරීම, මහා මාර්ග හදනේවට උදව් කිරීම, ලින්ක පණේවට උදව් වීම, මේව හැමදාම පින් වැඩෙන පින්කම් හැටියට සැලකන්නේ. ගස් රෝපණය කිරීම දානමේ පින්කම් වලට මේ වයිට් වෙනවා. ආරාම රෝසා වන රෝසා ඊ ජනාසේතු කාරකාදී වශයෙන් හැමදාම පින් වැඩෙන පින්කම් හැටියටයි මේව ගැන ධර්මයේ සඳහන් වන්නේ. ඒ නිසා විහෙර විහාරස්ථාන පිළිකිරීමක් කරනවා නම් ගඩොල් කැටයකින් හරි එකට උදව් කරන්න. වැලි කූලකින් හරි උදව්වක් කරන්න පුළුවන් මට්ටමේ. ඒත් බැරි නම් සමහර ක්‍රමයෙන් උදව් වෙන්න පුළුවන්. වැඩ කරන වෙලාවකදී ඒකට ක්‍රමයෙන් සමහර සහයෝගය දක්වන්න පුළුවන්. ඒ නිසා මේ හැම දෙයක්ම පින්න තුනේ අයිති වන්නේ සාමිස දානවලට නැත්නම් ආමිස දානවලට. එතකොට ආහාර දෙනවා නම් බලය දුන්නා වෙනවා. වස්ත්‍ර පූජා කරනවා නම් ශරීර වර්ණය දුන්නා වෙනවා. ඥාන වාහන දෙනවා නම් ගමන් පහසු සලසනවා නම් කාට හරි ඒකෙන් සැපේ දුන්නා වෙනවා. පටි ප්‍රතිමාලෝකයේ පූජා කරනවා නම් ආලෝක පූජාට උදව් වෙනවා නම් ඇස් දුන්නා වෙනවා. යම් කිසි කෙනෙක් ගියක් හදන කෙනෙකුට උදව්වක් කරනවා නම් වහලකට උළු ගැටයක් හරි අරන් දෙනවා නම් ඒක අරටත් වඩා පිං සමත්. ඒ වගේම මේ පියලටම වඩා සබ්බදානං ධම්මදානං දිනාති කියපු ආකාරයට වඩාත්ම පිං සම මොකද්ද? පො ධර්මයෙන් කරන අනුග්‍රහය. මේ දානෙන් පිළිවදෝ මේන තුන අපේ බෞද්ධ සාමිත්‍ය පුරාම විශේෂයෙන් ජාතක කතාවල මේ යානිපත්ත ගැන සඳහන් වෙනවා. මේක කොච්චර නම් ආනිසංසදායි දෙයක්ද කියලා. ඒ නිසා බොහෝ දෙනා මේ ගත කරන ජීවිත වලින් වඩාත්ම අර්ථවත් වන්නට හැකි තාක් හොඳ හොඳ පින්කම් වලට සහභාගී වෙලා තියෙනවා. සමහර අය වර්තමාන කාලේ නම් ලේදන් දීම ආදී කරනවා. සමහර අය දැන් මේක වයසකට වඩා ලේදන් දීපුවා ඉන්නවා. මේව කිනුත් අපේ මතකේ විවාහ රැඳෙන පින්කම් වෙනවා. ඒ නිසා මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ මොකක්ද? යම් කෙනෙක් මේ දිරාපත් වෙන මරණය කරා යන මේ ජීවිතයෙන් සැබෑ ලෙසම අයින් කරගත්තු දේවන්නේ දානමය වශයෙන් දෙයක් අයින් කර ගැනීම කියලා. බොහෝ දෙනෙකුට පින්නතුනි දානය ගැන කියනකොට හිතන දෙයක් තමයි වැඩිපුරම අනිසංසදාය වන්නේ ලබන කෙනා උවත් සිල්වත් උනොත් කියලා නේද? එනිසා තමයි දැන් දානමය පින්කම් එහෙම කරනකොට බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නේ වැඩිපුරම සිල්වත් අයට ඔයාලගෙන දාන දෙන්න එක. ඒක වරදක් නෙවෙයි, ඒක හොඳ දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ කගේ කළා තියෙනවා. දක්ෂින විභංග කියලා සූත්‍රයක් තියෙනවා. මේ දක්ෂින විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14 ගැන සඳහන් වෙනවා. ඒ මුල්ම දානය තමයි යම් කෙනෙක් පිරිසංගත සතෙකුට දානයක් දෙනවා නම් තමා ආහාර අනුභව කරන ආහාර අනුභව කරපු භාජනයේදී නිදුල් ටික හොදනකොට මේ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියලා සතෙකුට අනුභව පුරා කොහොම ඉන්න හරි අනුභව කරත් පුළුවන් තැනකට ඒක දානවා නම් මෙන්න මේ ත්‍රිසංකත සතෙකුට දෙන දාන ආනිසංස ගැන සඳහන් වෙනවා. සියක් ආනිසංසදායි දෙයක් කියලා. ආත්ම භාව සියක් ආනිසංස සැලසෙනවා සතෙකුට යමක් දෙනවා. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් දෙන්නේ විශේෂයෙන් ආහාරයක් දෙන්නේ ඊළඟ දෙවෙනි පියවර හැටියට සඳහන් කරනවා. දුස්සීල පුතාජනයෙකුට නම් ආනිසංස දහසක ආනිසංස සැලසෙනවායි කියන. සතන් ආනිසංසම් හොති. ආත්මවා දහසක් පුරාණී ආනිසංස ලැබෙනවා දුස්සීල මනුෂ්‍යයෙකුට දානයක් දුන්නා. ඊළඟ තුන්වෙනි පියවර සඳහන් වෙනවා. තුන්වෙනි පියවර යම් කෙනෙක් සිල්ව පුතාජනයෙකුට දානයක් දෙනවා නම් ඒ ආනිසංස සකසහස්තන්. සියව දහසක්. සියව දහස් කියන්නේ කීයද? ලක්ෂයනේ ලක්ෂයක් ආනිසංස සැලසෙන දෙයක් සිල්වත් කෙනෙකුට යමක් දෙන එක. ඒ සිල්වත් කෙනෙකු වෙනුත් තවත් ඉහළට ගිහින් යනකොට කෙනෙක් ධ්‍යානලාභී, අවිඥාලාභී, නිත සමාධිගත කරපු අන්‍ය සාසනික කෙනෙකුට හැටියක් දෙනවා නම් ඒ ඥාන සංස අසංචේය අප්‍රමේය කියලා සනා කරනවා. ඒ හතර වෙන පුද්ගලයා. ඊටතර ආනිසංස ගායි සුවාන් මාර්ගයක් තියාර වෙන ගායි. සුවාන් මාර්ගයේ ඉන්න කෙනාට වෙන දානිකත් ප්‍රදාන සංස්කාරය අසංචේයයන් අපමෙයයන් කියලා සඳහන් කරනවා. සුවාන් මාර්ගයේ ඉන්න කෙනාට වඩාන සංස්කාරයයි සුවාන් භාවයට පත් වෙච්ච කෙනාට වෙන දානි. සෝදාපන්නයාට වෙන දානි. සෝවාන් කෙනාට වෙන දානිට වඩාන සංස්කාරයයි සකදාගාමි මාර්ගස්ත්‍යයට වෙන දානි. සකදාගාමි මාර්ගස්ත්‍යයට වෙන දානිට වඩාන සංස්කාරයයි සකදාගාමි භාවයට පත් වෙච්ච කෙනාට වෙන දානි. සකදාගාමී පුද්ගලයාට දෙන දානිට වඩා අනිසංසයි අනාගාමී මාර්ගස්ත්‍යයට දෙන දානි. අනාගාමී මාර්ගස්ත්‍යයට දෙන දානිට වඩා අනිසංසයි අනාගාමී බවට පත්වෙච්ච කෙනාට දෙන දානි. අනාගාමී පුද්ගලයාට දෙන දානිට වඩා අනිසංසයි අරහන්ත මාර්ගස්ත්‍යයට මාර්ගයේ වඩන කෙනාට දෙන දානි. අරහන්ත මාර්ගස්ත්‍යයට දෙන දානිට වඩා අනිසංසයි රහතන් වහන්සේට දෙන දානි. රහතන් වහන්සේක දින දානිට වඩා අනිසංසදායි පාඩේ ඔව් පසේ බුදුරජාණන් වහන්සේ දින දානි. ඊට වඩා පසේ බුදුරජාණන් වහන්සේක දින දානිට වඩා අනිසංසදායි සම්මා සම්බුදුරජාණන් වහන්සේක දින දානි. පින්වත්නි ත්‍රිසංගත සතුකේ ඉඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා පෞද්ගලික දාන 14ක් ගැන දක්ෂින විභංග සූත්‍රයේ සඳහන් වෙනවා. දාන ගාත්‍ර සම්මානයි. එනිසා මෙන්න මේ මට්ටම් වල ඉන්න කාට හරි අපිට දෙන්න පුළුවන් මේ දීප ප්‍රමාණයට අනිසංසදායි වෙනවා. අනිත් පැත්තේ පිළිතුරු මතක තියාගන්න. ඇතැම් විට ප්‍රතිග්‍රාහකයාගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. දානි ලබන කෙනා දුර්වීර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දානේ දෙන කෙනා බලවත් ශ්‍රද්ධාවකින් බලවත් උතුම් ප්‍රාර්ථනාවකින් දානය දුන්නොත් ලබන කෙනා දුර්වීර වුණත් ආනිසංසය මහත්ඵල 10යි වෙනවා. මේ පිළිතුරු නැහැටි මේ බුද්ධ කල්පයේ අවසානයේ දීපු මහා දානිය අපේ ගෞතම බෝසත්යන් වහන්සේ. ඒ තමයි දරුවන් දන් දීපු වෙස්සන්තර කතාව. වෙස්සන්තර ජාතිකයේදී ගෞතම බෝසත්යන් වහන්සේ ආරයි චූජක බමුණාට දරුවන් දන් දෙනකොට ඒ දරුවන් ලබපු ඒ දානිය පිළිගත්තු චූජක බ්‍රාහ්මණයා දුක්ති නැතිනේ. නමුත් පින්වතුනි මේ බෝධිසත්වයන් ඒ දානේ දුන්නේ බලවත් ප්‍රාර්ථනාවකින්. සම්බුද්ධත්වය සඳහා උතුම් ප්‍රාර්ථනාවක් ඇතුව ඉතාම සත්භාවයෙන් අවංකව දීපු මේ දානය නිසා දානය ගත්තු කෙනා දුක්ඛී ලැබුණා. මහ පොළොව කම්පා වුණා. මහා පෘථිවිය කම්පා වුණා කියලා සඳහන් වෙනවා. මේ මහ පොළොව කෙලවෙන දානයක් දුන්නේ ප්‍රතිග්‍රාහකයාගේ සිල්වත් භාවය නිසා නෙවෙයි, දායකයාගේ සිල්වත් භාවය සහ දායකයාගේ උතුම් සාර්ථකත්වය. ඒ නිසා අපි දෙන දානේ ආනිසංස නොලැබෙයි කියලා දානේ දෙන කෙනාට කිසි විටක කිත් නරක කරගන්න දෙයක් නැහැ. ඒ නිසා බලවත් පත්තහමෙන් දෙන දේ ගැන මේකේ ඒ ගැන උත්තරීම ශ්‍රද්ධාව පිටුවාගෙන ඉතාම අවන්ත පිටින් උසස් ප්‍රාර්ථනා ඇතුව යම් දෙයක් දුන්නොත් ඒ ආනිසංස සමන්ත කරනවා. පෞද්ගලික දාන කරා ගැන දේශනා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානයටත් වඩා සාංගික දාන ඥාන සංසේ වැඩි කියලා සඳහන් කළා. සාංගික දාන හතක් ගැන සඳහන් කරනවා. සාංගික දාන කියන්නේ හතයි. එතකොට වෙන වෙනම පුද්ගලික දෙන දාන කියද? පුද්ගලික දාන 14යි සාංගික දාන 8යි. සාංගික දාන හතක් බලමු අපි කොහොමද කියලා. අලෙවි සාංගික දානය තමයි බුදුරජාණන් වහන්සේ වික්තු වික්තුණී දෙපිරිස සියල්ලක්ම එකට එකතු කළ දෙන දානයි. ඒක තමයි පළවෙනි සාංගික දානයි. බුදුරජාණන් වහන්සේ සියලුම ඒ කාලේ යම් කිසි කාලයක ඉන්නවා නම් ඒ කාලේ ඉන්න සියලුම වික්තුන් වහන්සේලා සියලුම වික්තුණීන් වහන්සේලා එකට එකතු කළ දෙන දානයි. මේක තමයි කොළම දානයි සාංගික දානයි. දැන් කාලේ දාන දෙන්න බෑ. දෙවනි දානය තමයි ඉන්න සියලුම වික්තුන් වහන්සේලා සියලුම වික්තුණීන් වහන්සේලා එක තැනකට ගෙනල දෙන දානයි. දැන් අර මුල්ම දානය බුදුරජාණන් වහන්සේ කියන්නේ දීලා තියෙන පොතම හැදෙන්න. අසද්දුත මහා දානය කියලා එකට සඳහන් කරලා තියෙනවා. දෙවනි දානය දෙන්න එක අමාරුයි. ඔක්කොම ආය එක තැනකට ගෙනන එක අමාරුයි. නමුත් එහෙම දාන, එහෙම මහා දාන දීලා තියෙනවා මේ සම්බුද්ධ ශාසනයේ. දෙවනි දානය තමයි විශ්ව විද්‍යාලින් දෙවිස සියල්ලක්ම කැඳවා දෙන දානය. ඊළඟට තුන්වෙනි දානය තමයි විස්තුන් වහන්සේලා සියල්ලක්ම කැඳවා දෙන දානය. හතරවෙනි දානය විස්තුන් වහන්සේලා සියල්ලක්ම කැඳවා දෙන දානය. පස්වෙනි දානය විස්තුන් වහන්සේලාගෙන් කොටසකුයි විස්තුන් වහන්සේලාගෙන් කොටසකුයි කොටස කොටස දෙගොල්ලාගෙන් එකතු කරලා දෙන දානය. පස්වෙනි දානය හයවෙනි දානය තමයි වික්ෂුණීන් වහන්සේලා විතරක් කොටසක් හැඳලා දෙන දානය. හත්වෙනි දානය තමයි වික්ෂුණීන් වහන්සේලා විතරක් කොටසක් හැඳවා දෙන දානය. ඒකට දැන් කාලේ බොහෝ විට සිදුවන්නේ මේ හත්වෙනි සංගීක දානය. නමුත් එහෙම කොටසක් හැඳවල දුන්නත් මතක තියාගන්න අපි මේ දානය දෙන්නේ සීලොම සාමන වහන්සේලා ආරම්භ කරගෙන. ඒ නිසා ආනිසංසය වැඩි වෙනවා. එතකොට යම් කිසි යාට ගැටලුවක් එනවා සාංගික දානයක් දෙන්න නම් ස්වාමීන් වහන්සේලා කීනමක් ඉන්න ඕනද කියලා. එතකොට ගැටලුවක් එනවා නේද? දැන් පස් නමද, හත් නමද, දොළොස් නමද, පහළොස් නමද කොහොමද කියන්නේ? කීනමක් ඉන්න ඕනද? ඈ? හය නමයි. හතර නමයි. පස් නමයි. ඔව්. නමස් වෙන තුන් මතක තියාගන්න බුදුහාරයන් කාර්ය සාංගික දානය පින්කම් කළා තියෙනවා. සාංගික දානෙට පින්කමට ආරාධනා කරන්න තැන ඉඳන් අපි බොහෝ දෙනා වරද ගන්නවා. ඈ වර්තමාන කාලේ නම් අනිවාර්යෙන් බොහෝ දෙනෙක් සාංගික දාන දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැහැ කියලා කියන්නේ මේ දෙන ක්‍රමයේ දන්නේ නැහැ. අපි අද මෙතන ගෙදර ස්වාමීන් වහන්සේලා පස් නමකට හෝ හත් නමකට 10 නමකට සූදානම් වෙලා කියලා අපට 10 නමක් හත් නමක් දෙන්නේ කියලා කියනකොට මොකද වෙන්නේ? ඒක පුද්ගලික දානයක් වෙනවා. ආරාධනා කරනකොටම වරද්දේ. එතකොට ආනිසංස ලැබෙනව නැත්තේ නේ? ආනිසංස ලැබෙන්නේ ඒ වඩින ස්වාමීන් වහන්සේලාගේ පුද්ගලික ගුණයන්මයි. සාංගික දානෙට ආරාධනා කරන්නේ එහෙම නෙවෙයි. බුදුහාරයෙන් කලින් ආරාධනා කළා තියෙනවා. ආරාධනා කරන්නේ කොහමද? දිහිල්ල ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්සේ අපේ සාංගික දානෙ පින්කම දෙන්න ඉන්නවා අපට සංඝයා ලබා දෙන්න කියලා. අපට සංඝයා ලබා දෙන කියලා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අහනවා බය වෙන දෙයක් නැහැ. එහෙම කිව්වට පස්සේ ඔක්කොම හාමුදුරුවෝ ගමේ විනාඳුරෝ. ඊට පස්සේ දෙවන හාමුදුරුවෝ අහනවා ආන්ද්‍ර බුද්ධිමත්. හාමුදුරුවෝ අහනවා සීනමකට විතර ගෙදර ඉඳ තියනවාද කියලා. එතකොට කියන්න පුළුවන් මොනවා නම් අපේ ගෙදර පස් නමකට ඉඳලා පුළුවන්. අත් නමකට ඉඳලා පුළුවන් එහෙම කියලා කියන්න පුළුවන්. ඇතැම් විට ආඩුවෙන් කියන්නේ බැරි නිසා 19කට විතර කියනවා ඉතින්. නම සාමුල දාන 19 කට අමාරු වෙ කිව්වට අපි 79කට එන්න කියලා බාර ගන්නවා. මේක තමයි වෙනතුරි දානයට ආරාධනා කරන ක්‍රමය. නමුත් දැන් කාලේ අපි මේක වාචන වරදගිනි. බුදුහාමුදුරගේ කාලේ ස්වාමීන් වහන්සේලාට දානයට ආරාධනා කරාම සමහර ජීවන් වලින් දානය බාර ගන්න ආමුරු ඇතැම් විට පන්සලේ ආමුරු 30 ගානක් ඉන්න ඇතැම් විට දානෙ ගෙදරට යවන්න දෙනමයි. දානෙ ගෙදරට යවන්න එක්කෙනයි. ඇතැම් විට යවන්න එක පොඩි ආමුරු කෙනයි. දවසකට එක පොඩි ආමුරු කෙනෙක් කියලා වගේ අපි කතා කිව්වනේ නේ. කොහොම දවසකට දානෙකට ආරාධනා කරා මොකද? පන්සලේදී පොඩි ආමුරු කෙනෙකුට කිව්ව මෙන්න මේ ගෙදර දානයක් දෙන වඩින කියලා. ඉතින් මේ වයසක බ්‍රාහ්මණෙක් ආවෙන් මේ පොඩි ආමුරු නිසා ඒකේ කැමතුනේ නැහැ. මේ පොඩි ආමුරු කෙනෙක් මෙච්චර ආමුරු ඉන්නවා අපිට එක නමයි දුන්නේ පොඩි නම ඒ පොඩි නමක් මේ දුන්නේ කියලා හිත නරක් කරගෙන ඉතින් දැන් බෑ කියනත් බෑ නේ ආමුරුත් එක් කරගෙන යනවා. යනකොට පේන සිනහම යනකොට මොකද දිය කඩින්න ආමුරු. දිය කඩින්න ඉතින් මොකද මේ පොඩි ආමුරු කරේ? ඔය එක පාරම අනිත් පැත්තට පෑන්නා. දැන් කලකිරුණ න්යාවේ දැන් මේ ආඳුරු මේ දියකරිස්සෙන් පන්නවට තවත් කලකිරුණා. ඔය දැන් ඉතින් එක යන නිසා නවත්තන්න බැහැ නිසා දාන දෙනවා නමුත් දානෙන් පස්සේ මොනවද දෙන්නේ? පිරිකර පිරිකර නම් දෙන්නේ නැහැ කියලා. ඔය දාන දෙනවා පිරිකර දෙන්නේ නැහැ කියලා කිව්වා රම්මියා. ඊට පස්සේ කොහොම යනකොට මොකද වුනේ? ඔය තව දියකරිස්සක් හම්බුණා. එතෙන්ද මේ පොඩි අතර මොකද වෙන්නේ? ඔය හිමි සරේ බහැර යදලින් පන්නේ නැහැ. ඊට පස්සේ මේ දායක මාත්‍ය අහනවා අර ස්වාමීන් වහන්සේ රටින්ද පෙන්නේ මෙතෙන්ද පෙන්නේ නැත්නම් මොකද කියලා. ඊට පස්සේ කිව්වා දැන් අතනින් පැනලා පිළිකර නැති වුණා මෙතනින් පැනනවා දානෙක් නැති කියලා. ආ එතකොට තේරුම් ගන්න මේ පොඩි කෙනෙක් නෙවෙයි මෙහා ටිකක් ඊට වඩා විශේෂ කෙනෙක් කියලා. දැන් මේ පොඩි ආඳුරු කෙනෙක් වුණත් බලන්න මේ රහතන් වහන්සේ කෙනෙක් නේ. ආම්නේ රහතන් වහන්සේ කෙනෙක් මියන්නේ. දානෙට මියන්නේ. ඒ වගේම තවත් අවස්ථාවකදී ස්වාමින් වහන්සේලාට දාණයට ආරාධනා කරපු විනාඩියේ මේ වගේ පොඩි දෙනමක් තමයි දාණයට යන්නේ. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා දෙතර කැමතු වෙන්නේ නැහැ මේ දෙනමක් ඉන්න මේ පොඩි කාන්දරේ ඉඳලා. නමුත් කෙසේ වෙතත් බෑ කියනන් පෙය දෙදරේ කංගී ඊට පස්සේ බ්‍රාහ්මණිය මේ කාන්තාව කෙසේ වත්ම කැමතු වෙන්නේ නැහැ පොඩි දෙනමට විතරක් දාණය දෙන්න. තමයි පාන් කුලසෙට කියන නැවත පන්තරට ගිහිල්ලා සරුව සාන්දහරි මුගලන් අම්බහරි එක්කන් ඉන්නේ කියලා. සරුව සාර වඩම්ම හෙලින්නේ කියලා. ඊට පස්සේ පන්සලට ගියා ගිහලා ඊට පස්සේ සරුස් ආනන්දට වැඩින්න කියලා සරුස් ආනන්ද ගෙදරට වැඩියෙන් හැල්ල බලනකොට මේ දෙනම හොඳට වාඩි වෙලා ඉන්නවා. සරුස් ආනන්ද කොයි දෙනම ඇටි ඔය දෙනමට ධානේ පූජා කරන්න කියලා සරුස් ආනන්ද ආයෙ වැඩමකට පන්සලට. ඊට පස්සේ මට ආයෙ පිටම ඊට පස්සේ ගියා මුගලන් ආනන්දට වැඩමකට ගෙන්නන්න කියලා. ඊට පස්සේ මුගලන් ආනන්දට අර වගේම වැඩියා වැඩම බලනකොට මේ දෙනමක් ඉන්නවා. මුගලන් ආනන්ද කොයි ඇටි ඔය දෙනමට පූජා කරන්න කියලා මුගලන් ආනන්දට වැඩම කළා. ඊට පස්සේ කල්පනා කරේ දැන් ආම්බුර එන්නේ නැහැ නේද අපි වයසක බ්‍රාහ්මණයෙක්වත් එක්ක කරගෙන ඉමු කියලා අර මිනිස්සුන්ට කිව්වා ගිහිල්ලා බ්‍රාහ්මණතුක වෙන වයසකම කෙනෙක් එක්ක කරගෙන දැන් බොහෝ දෙනාගේ අදහස තියෙන වයසක අයද තුන පින් කියලා නේද? ඔය දැන් කනවත් එහෙම තියෙනවා දැන් පොඩි ආම්බුර අපි වගේ ගියාම සමහර අය සාහන ලොකු ආම්බුර ආගෙන නැත්ද එහෙම නේද? ලොකු ආම්බුර නැද්ද වන්දරේ? එහෙම ඉතින් ගාප්පය කතා කරනවා. එතකොට මෙතෙන්දිත් ඒ වගේ තමයි මේ වයසක බ්‍රාහ්මණයෙක් එක්ක කරගෙන ඉන්නේ කියලා කිව්වා. සක්‍ර දේවේන්ද්‍රේ මේ සිද්ධිය දැක්කා. මේ මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලා දෙනම නිසා ලොකු අකුසලයක් මේ කරගන්නේ කියලා සතර දේවීන්ද්‍රියක් බ්‍රාහ්මණ වෙස්සයක් මවාගෙන ගිහිල්ලා අර බ්‍රාහ්මණ අසුකුවේ වයස්සකම බ්‍රාහ්මණී විදියට හිටියා. මේ බ්‍රාහ්මණයා කියන මොකද කියලා අර වයස්සක බ්‍රාහ්මණට ආරාධනා කරා. ඔහු ගෙදරට ආවා. දැන් මේ සතර දේවීන්ද්‍රියාවේ මුලදී දැනගත්තේ නැහැ මේ කට්ටිය. ඈත ඉඳන්ම මේ ස්වාමීන් වහන්සේලා දෙනමට නමස්කාර දීලා දොස් මුදුන් දිහට වැන්දා. වැන්දලා ළඟටත් ඇවිල්ලා වැන්දලා ඊට පස්සේ මේ ගෙදරට කියනවා මේ ස්වාමීන් වහන්සේලා දෙන්න පොඩි දෙනමක් මේ මහා ගුණවත් ස්වාමීන් වහන්සේලා දෙන්නේ කියලා සංගරත්නයේ ගුණ ප්‍රකාශ කළා. ගුණ ප්‍රකාශ කළා ඊට පස්සේ මෙයා ප්‍රකාශ කළා තමන් බ්‍රාහ්මණෙක් නෙමෙයි තමන් මේ සක්‍ර දේවේන්ද්‍රය කියලා ප්‍රකාශ කළා. ඒ දිව්‍ය රේසිය මවාගෙනම එතනින් නික්මලා ගියායි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ ගුණම් කරද කළේ අර ස්වාමීන් වහන්සේලා දෙන්නට දානේ පූජා කළා. ඊට පස්සේ අර ආදාහක නැති වුණා. දානේ පූජා කළා. දානේ පූජා කරාම ස්වාමීන් වහන්සේලා එක නමක් දානේ වන්දලි ඉවර වෙන අහසෙන් ඊරිද කලින් ගඩම කළා. අනේ ස්වාමීන් වහන්සේ එතනම කුතුවිය කිනිදලා උන්වහන්සේ ඊරිද බලෙම වැඩම කළා. මේ දෙනමම අභිඥාලාභී ඊරිදිමත් රහතන් වහන්සේ. කිනුතින් මේ කතාවලින් අපට පේන දේ තමයි සාංගික දානමේ පින්කමකට සංඛ්‍යාවක් නැහැ. එක සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපට දෙන්න පුළුවන්. එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට වුණත් මුළු සංඝයාම අරමුණු කරගෙන දානයක් දෙනවා නම් ඒක සාංගික දානයක් බවට පත් වෙනවා. හැබැයි සියනමක්ම වඩම්බල දානයක් දුන්නත් මේ දානේ පූජා කරන්නේ මේ සියනමට ඒකල දානේ දුන්නොත් ඒක සියනමට දෙන පුද්ගලික දානයක් වෙනවා මිසක් ඒක සාංගික දානයක් පින්කමක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට වරක් මහා ප්‍රජාපති ගෝතමිය එතුමියගේ දෑතින්ම සිවුරක් සිවුරු දෙකක් සකස් කළා. සූදානම් කරගෙන ඇවිල්ලා බුදුහාමරණ පූජා කරන්න සූදානම් වුණා. බුදුහාමරණ මහන්ස කරන සංඝයේ ගෝතමී දෙවියනි සංඝයේ දෙවියනි මමංචේව දින්නම් හොති. ගෝතමියව සංඝයාට දෙන්න. සංඝයාට දුන්නොත් මටත් දුන්නා වෙනවා කියලා. මහා ප්‍රජාපති ගෝතමී කියනවා සාමිනේ මම සංඝයාට මට සිවුරු 30 ගණන්ක් පූජා කරන්න පුළුවන්. නමුත් මේ සිවුරු දෙක මම සකස් කළේ ඔබ වහන්සේටමයි. මම කුඩා කාලේටම ඔබ වහන්සේ පෝෂණය කළා. ඔබ වහන්සේ කිරිදීන ඇදිනටි කළා. ඔබ වහන්සේට රාජරාජ මහා මාත්‍ය ආදී මහා දාන පූජා කරනවා. සිවුරු පූජා කරනවා. නමුත් මට අවශ්‍ය වෙනවා මගේ යටිම ඔබ වහන්සේට මේ පිළිකර පූජා කරන්න. ඒ නිසා මම ඔබ වහන්සේට මේ ගෙනාවේ ඔබ වහන්සේම මේක බාරගන්නේ කියලා. සින්නතුනි දෙවෙනි වතාවට බුදුමහරෝ කියනවා ගෝතම යෝග සංඝයා පූජා කරන්න මට නෙවෙයි සංඝයාගේ පූජා කරන්න සංඝයාට පූජා කරොත් මට පූජා කළා වෙනවා කියලා. මේ අවස්ථාවේදී ආනන්ද හඳුරන් හිටියා. ආනන්ද හඳු සඳහන් කරන ස්වාමීනි මේ ප්‍රජාපති ගෝතම යෝග වහන්සේ වෙන ලොකු කැපවීමක් කරපු කෙනෙක්. ඔබ වහන්සේ කලේ දැඩි සෙනෙහසකින් මේක පූජා කරන්නේ. මේක බාර ගන්නෑ කියලා. බුදුහාම සඳහන් කරන ආනන්ද ඔබට වඩා මා මහ ප්‍රජාපති ගෝතමයේ ගුණ දන්නවා. මම මේ දානීය ඇයට වඩාත්ම ඇය කෙරෙහි වඩාත්ම කරුණාවෙන් මේක දේශනා කරන්නේ. ඇයගේ මේ ආරසංශ වැඩි කරදී මේ බලවත් කරුණාවෙන් මම මේක කියන්නේ. ඒ නිසා ඔබ සංඝයාට දෙන්න සංඝයාට දුන්නොත් මටත් දුන්නා වෙන කියලා තුන්වෙනි වතාවට කිව්වා. බුදුහාරු පුජ්ජිලිකව බාරගන්නේ නැහැ සංඝයාට පූජා කරන්න කියලා. ඒක සාංගිකව පූජා කෙරුවා. ඒ නිසා පින්නතුනි මියත් කනොත් මතක ගන්න ඕන දේ තමයි එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට යමක් පූජා කළා. ඇතැම් දාන කියලා පන්ස නරගෙන ආවත් මේ අපි පූජා කරන මේ සියලුම ස්වාමීන් වහන්සේලාට කියන හැඟීම නිතරම හිතේ තියාගන්න. එතකොට ඒ කියන්නේ පන්සේ වැඩි නේද? එතකොට අමුතේ දිමන් දික්සන් වික්ක සංගත දෙයම කියලා ගාතාවන කිව්වට තමා ගෙදර දාන ටික සූදානම් කරනකොටම සාංගික වෙනවා. තමා දානි සූදානම් කරනකොට මාගේ සංස්කල විතර තමයි. ඒ නිසා දානේ පන්සලට කියනකොට විශේෂයෙන් ගාතාවන කිව්වා මේක සංඝයා උදෙසාම කරන පූජාවක් පිළිගීම. විතරම තමන්ගේ හිතේ තියාගන්න. එතකොට ඒක බලවත් අර පුජ්‍යලික සියලුම දාන බුදුරජාණන් වහන්සේට පුජ්‍යලික වෙන දානයක් වඩා මහත්ඵල මාන්සංසදායි අනිසංස සැලසෙනවා සංඝයා උදෙසා දෙන දාන. ඒක පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගිහිසෙන්න නුවණින් දැකලා හරණය පිළිබඳව බුදුහාමරණ තරම් අවබෝධයක් මේ ලෝකේ කාටවත් තිබෙන්නේ නැහැ. උන්වහන්සේගේ මේ සත්‍ය ආදී කර්මය පිළිබඳව හොඳට පැහැදිලි අවබෝධයක් බුදුහාමරණට තිබුණා. ඇතැම් විට අභිඥාලාභී ඉරිදිමත් අන්‍ය සාසනලාය කර්මයේ පිළිඳ වැරදි මතවාද එනවා. නමුත් බුදුහාමර සඳහන් කරන මාත කිසි වෙනකත් කර්මයේ පිළිඳ වැරදි අවබෝධයක් එන්නේ නැහැ. මට කම්ම මහා සම්ම විභංගී ඥානය තියෙයි කියලා. මහා කම්ම විභංගී ඥානය තියෙයි කියලා. මේක බුදුරජාන් වහන්සේ කෙනෙකුට විතරක් සුවිශේෂ ඥානයක්. මේ සුවිශේෂී ඥානයෙන් දැකලා තමයි මේ ලෝක සත්‍යය කෙරෙහි බලවත් කරුණාවෙන් අප විසින් දෙන දානිය වඩාත්ම මහත්ඵල මානසිකායි වෙන විදිහට බුදුහාඳුරු මේ පුණ්‍ය ශේත්‍ර පිළිබඳව අනුත්තර පුණ්‍යකයන් ලෝකස්ත්‍ර කියලා ලෝකයන්ගේ අනුත්තර පුණ්‍ය ශේත්‍රය හැටියට ස්වාමීන් වහන්සේලා සඳහන් කළේ. නමුත් මතක තියාගන්න පින්තුනි ස්වාමීන් වහන්සේලාට විතරක්ම දානය දෙන්න කියලා බුදුහාරු කිසි විදිහකට දේශනා කළේ නැහැ. වර බ්‍රාහ්මණය කියලා බුදුහාරුන් අහනවා. බුදුරජාණන් වහන්සේ ඔබවහන්සේ කියන ඔබවහන්සේගේ ශ්‍රාවකයන් දෙන්න ඔබවහන්සේටම දානය දෙන්න කියලා ඔබවහන්සේ සඳහන් කර නැහැ කියලා බුදුහාරු කියන්නේ නැහැ. මම එහෙම කියන්නේ නැහැ. මම මනුස්සයන්ට කරන්නේ සකාසිව පාට දෙන දානය ආනිසංසදායි දානය කියලා මම කියලා තියෙනවා. ඒ නිසා මගේ ශ්‍රාවකයන්ටම දෙන්නේ නැහැ කියලා මම දේශනා කළා නැහැ. හැබැයි බුදුහාඳුරෝ ආකර දක්ෂිනේ පිළිසින් හැටියට වැඩිපුරම ආනිසංසදායි පිළිසින් හැටියට ප්‍රතිග්‍රහ කරන වහන්සේලාගෙන් අංග රත්නය ගැන සඳහන් කළා කියලා. ඒතොර පින්නතුනි දානමේ හැටියට මේ විදිහට අපට ආනිසංසදායි ආනිස දාන විදියට ආහාර පාන ආදීන් වස්ත්‍ර වලින් දෙහෙත් වලින් මේ වගේ දේවල් වලින් අපට දන් දෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ දානය කියලා එකක් තියෙනවා. අපි ඒ දානේ දැන් සත්තු නිදහස් කරන එහෙම ඉන්නවනේ නේද? මරණයට කැපෙච්ච සත්තු ඉන්නවනම් ඒ සත්තු නිදහස් කරන එක අපේ දානය. බොහෝ වෙලාවට අපි හරක් තමයි නිදහස් කිරීම සිදු කරන්නේ. නමුත් වෙනතුනි මැරෙන්න ඉන්න මරණයට ලක් වෙන කෙනෙක් ජීවිතේ බේරනවා නම් අඩු ගානේ මාළුවෙක් හරි නැත්නම් කූඩු වලින් සත්තු හරි මරණය නිදහස් කරනවා නම් ඒවත් අපේ දානට අයිති වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට දින ප්‍රථම අපේ දානය දෙන්න පුළුවන්. කොහොමද? මදුරුවන්ට නේද? ඔව් ඇඟේ වහන මදුරුවන් ඔව් මදුරුව මරණයක බලක් කරනවා නම් ඒකත් අපේ දානය. ඒ නිසා අපි ඇඟේ වහන මදුරුව මරලා අර ඒකින් හරක් වුණා අපේ දානය දෙනවා. ඒ නිසා ඔය ඩෙන්ගු මදුරුව මදුරුව මර්ධනය කරන්න වෙන පිළිවෙලක් කරන්න ඕනේ කරන්නේ නැහැ නේ. අපිට කරන්න තියෙන ගෙදර සුදු පයිත්‍ර කළ තියාගන්න එක. ඒක මදුරුව ඇඟේ වහන මදුරුව ගැලුවා කියලා ඩෙන්ගු නැති වෙන්නේ නැහැ. ඒ මදුරුව මැරුවා කියලා මදුරුව සම්පූර්ණයෙන්ම නැති කරන්නත් බැහැ. එනිසා පේටෙන් දෙයක් ඉදා අපේ ආධ්‍යාත්මික පැත්තගෙන අපි සැලකිලිමත් වෙනවා. නිරෝගී භාවය ගැන හොඳ දෙයක් ඒක ගැන සැලකිලිමත් වෙන එක. නමුත් මතුරු මරලා නම් අපි මරලා නම් මේ උදුර නැති කරන්න පුළුවන් කමක් නැහැ. එතන අබේදානිය හසිනොත් අපිට යම්නම් පින්කම් කරන්න පුළුවන්. ඒ වගේම ධර්ම දානය හසින් පින්තුනි මේක තමයි ඉහෙළම පින්කම හැටි සඳහන් කරන්නේ. බුදුන් සඳහන් කරන මහා අන්දක් උසට යම් කිසි කෙනෙක් දානෝත්කරණ සකස් කළා පූජා කරනට වඩා එක වන හදයකින් හරි කෙනෙකුට අනුකර්ෂණාවක් කරනවා නම් ඒක අනිසංදායි වැඩි කියලා. දුටගම රයිත මා ස්වාමීන් වහන්සේගෙන් බණ අහනකොට එතුමා ඇහුවා ධර්ම දානමේ පින්කම යන්නේ සන්ත ගැන. අහලා රයිතමාට ලොකු උනන්දුවක් ඇති වුණා කොහොම හරි මා ධර්ම දානමේ පින්කම කරගන්න ඕනේ කියලා. රයිත මා මොකද කළේ? ඔව් රයිත මා දවස් අච්චා ගිහි මිනිස්සු ටිකක් ඇස් කරගෙන බණ කියන සූදානම් වුණා. ආසනික වාඩි වෙන මොකද උනේ? ඔව් දුටගම රයිත මා ධර්ම දේශනා කරනවා කියලා දැනගෙන ඒ කාලේදී රහතන් වහන්සේලාත් මෙතෙන්දි වැඩම කළා. සාමාන්‍ය මානසිකව කරනවා බණහාලින් බණ කියනකොට වණ කෙනෙක් එනවා අන්න. එතකොට මොකක්ද උනේ රජතුමාට මේ සාමාන්‍ය මානසිකව දැකලා මහා රජ කෙනෙක් වුණත් රජතුමාට බණ කියගන්න බැරිව ගියා. රජතුමා වෙවුලන්නේ නැත්තා. ඊට පස්සේ රජතුමා ධර්මාත්මෙන් දැක්සා. නමුත් රජතුමා එක දෙයක් කළා. රජතුමාට බණ කියන්නේ බැරි වුණත් ධර්ම දාන මේ පින්කම සිදු කර ගැනීම අපේක්ෂාවෙන් රජතුමා හැම ගමක් පාසාම ධර්ම අමාත්‍ය ගානේ පත් කළා. බණ කියන ඇමති කෙනෙක් හැම ගමකටම පත් කරනවා. ඒ ධර්ම අමාත්‍යවරයාට රාජ භාණ්ඩාගාරයෙන් වැටුප් නියම කළා. එයාට අවශ්‍ය කරන ධර්ම දානමය හැටියට ඒක පූජා කළා. ඒ තුලින් තමයි රජතුමා ධර්ම දානමය පින්කම සිදු කරගත්තේ කියලා සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට පින්තුනි ධර්ම දානමය පින්කම් බොහෝ වෙන අතීතයේ සිදු කරගෙන තියෙන රටේ රජවරුමයි. හදින පින්කම් ධර්ම දානමය පින්කම් ආදී සුවිශේෂ පින්කම් අපේ රජතුමාම තමයි කරගෙන දෙන්නේ ඉස්සර. අනිත් කෙනෙක් මේකට අවස්ථාව දීලා නැහැ. නමුත් වර්තමානයේ පින්තුනි අපිට තියෙන ලොකුම භාගිය අපිට පණකින අවස්ථාවලදී කුමන හෝ දෙයකින්කට අනුග්‍රහ දක්වන්න පුළුවන්. ඒ නිසා ඒක අනුග්‍රහ දැක්වීම දේශකයන් වහන්සේට විශේෂ වාසියක් නෙවෙයි. ඒ ධර්ම අනුග්‍රහ පූජාව කරන කෙනාට ඒක ලොකු වාණිකාංශයක්. ඒ නිසා අපි 얘ගෙන කලකින් මත වෙන්න ඕන. දහම් පත්‍රිකා පූජා කිරීම, දහම් පොත්පත් පූජා කිරීම, බණහානක ධර්ම දේශනා සකස් කිරීම, බණ කියන අවස්ථාවලදී ඉස්සාන සකස් කිරීම, මේ හැම දෙම පින්වතුන් ධර්මාසන පූජා කිරීම, ධර්මශාලාවට අනුග්‍රහ දැක්වීම, මේ හැම දෙයක්ම ධර්ම දානමය පින්කමටයි වෙන දේවල්. ඒ නිසා ඒ වගේ හොඳ හොඳ පින්කමකට සම්බන්ධ වෙලා තියෙනට ඕන. පින්වතුනි බුදුහාම දේශනා කළා මා පුඤ්ඤත් බහයි කියලා. පින්කම් වලට බය වෙන්න එපා කියලා උන්වහන්සේ නිතරම සඳහන් කරපු කාරණිය. ඒකට හේතුව සුඛෝ පුඤ්ඤං සෞඛ්‍යෝ පින කියලා කියන්නේ සැපයට කියන නමක් ඇටේටයි බුදුහාර සංහන් කළේ. පින් කරන කරන පින්තුනි අපේ ජීවිතයේ සුදු පැත්ත වැඩි වෙනවා. බුදුහාඳුර ජීවිතවල පැති දෙකක් ගැන කිව්වා. එකක් කළු පැත්ත, අනිත් පැත්ත සුදු පැත්ත. කන්න ධම්ම, සුක්ඛ ධම්ම කියලා දෙකක් තියෙනවා. එතකොට සුදු ධර්ම කියලා කියන කුසල. කළු ධර්ම කියලා කියන්නේ අකුසල. නිතරම දාන සීල භවනා දින්නේ තින්කම් කරනකොට පින්නතුනි ඒක මෙලොව ජීවිතේනම් බලපානවා. තමන්ට එන තියෙන කරදර අඩු වෙනවා, ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා, විභාග හොඳට සමත් වෙනවා, හොඳ යාළුවෝ මුණ ගැසෙනවා, හොඳ ගුරුවරු මුණගෙන එනවා. තමන්ට හොඳ රැකියාව ලැබෙනවා. ඒ වගේම එක සැරයක් පාඩම් කරලා හොඳට මතක හිටිනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ රැකියා කරන කෙනෙක් නම් තමා හොඳට දැහැමිව තින්කම් කරගෙන ඉන්නකොට තමා කරන රැකියාවෙන් ඉහළ ගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් එක උදව් උපකාර ලැබෙනවා, නිරෝගී භාවය ලැබෙනවා, උපයන තමන් වස්තුව මිල මුදල් ඒව ස්ථාවර වෙනවා, ඒව නිතරුනේ නැති වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පිළිතුරුනි කුසල් කරන්න කරන්නේ අනුසංශ මෙලවටමයි තියෙන්නේ. හොඳ දෙහැමිව ධනෙ උපයන දරුවක් පෝෂණය කරනකොට ඒ දරුවන්ගේ අනාගතේ සඵල වෙනවා. ඒ නිසා බොහෝ දෙනා මේ ජීවිතේ සතුට ලැබෙන පැත්ත ගැන දන්නේ නැහැ. බොහෝ දෙනෙක් එකන තමන් උපයාගෙන ගෙදරයි කාල වෙලෙහි හිටියොත් හරියි කියලා. නමුත් පින්නතුනි එහෙම හිටියත් තමට අතීතයේ පින තියෙනවා නම් හොඳට ජීවත් වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් අපි මේ ගත කරන දවසක් පාසාම පින්නතුනි අපි අතීතයේ කරපු මහත් වූ පුණ්‍ය විපාකයක ආනිසංස මේ ගෙවිමින් ඉන්නේ නැහැ. එනිසා ඒ පින ගෙවෙනවත් එක්කම අලුතෙන් අපි පින්දහම් කරගන්නට ඕන. අනිත් පැත්තෙන් දැන් මේ ආදිත සූත්‍රය සඳහන් වෙන ආකාරයට ඒව මාධිකිතෝ ලෝකයේ ජරාය මරණය නැච අර ගිනගෙන ගැවිලනගේ ගේ වගේ අපේ ජීවිතත් විතරම වාඩිවල හිටිය මුවතක් පාසා වයසට යනවා. මොකක් පාසාමෙන් අරමිටිය කරලා යන්නේ නෙවෙයි. බණ කියනවා, බණ අහනවා, හැම දිනෙකම යන්නේ එතෙන් දැන් යන්නේ. අනිත් පැත්තෙන් ජීවිතේ ජීවත් වෙන තැන ආශ්‍රිත දෙකින් ඉඳන් ගන්න වෙනවා. ඒ කියන්නේ අනිත් පැත්තෙන් අපි මේ සුසාන භූමිය කරන් යන්නේ. ඒ නිසා මේ දවස් දෙකෙන් ටික අපිට ලං වෙනවා. අපි කැමති උනත්, අකමැති උනත් මතක් කරගෙන හිටියත්, ඒක අමතක කරලා හිටියත්, යථාර්ථය මේක. මේ යථාර්ථය අපිට මොන දෙයක් ඉත වෙන නිසා ජීවිතේක වටිනාකම තියෙන පින්තුනි පින්කම් වශයෙන්. පින්කම් වශයෙන් දේවල් කළ හැකි තාක් ජීවිතය උන්නේ කර්ම වලින් කොහොසක් අපි ඉන්නට ඕන. බුදුහාම සඳහන් කරනවා මාව මන්නේක පුඤ්ඤස්ස නමන්තං ආගමිතේ බුදු බින්දු නිපාතේන බුදු කුම්භෝ විපූරති පූරති දීරෝ පුඤ්ඤස්ස සෝකතෝ කම්පියාජිනං කියලා. වතුර බින්දුව බින්දුව රැකිලා මහා කලයක් පිරෙන වගේ පින ටිකෙන් ටික කළ පින කොහොසක් වෙනවා. ඒ නිසා පිනට කුඩා පිනක් කියලා අවමන් කරන්න එපා කියලා සඳහන් කරනවා. ඒ සමහමගියක් කියනකට උපකාරය කරන්න පුළුවන් නම් උදව්වක් කරන්න. ආහාර පාන ආදී කියනකට උදව්වක් කරන්න පුළුවන් නම් උදව්වක් කරන්න. ශ්‍රමදානෙකින් උදව්වක් කරන්න පුළුවන් නම් උදව්වක් කරන්න. අපේ ගෙදර ඉදී පිට මොකට සුද කළ කියන පුළුවන් නම් ඒකත් හොඳ දෙයක් ශ්‍රමදානය කරන උදව්වක් ඒක. ඊවකින් කන් ඒවා දක්ෂින කොට ගෙදර ඉස්සම මලකහ පොදා කළ සමහර අයගේ ගෙවල් ළඟ ඇතැම් විට වතුර තියලා තියෙනවා. සමහරට ඉස්සර නම් අපි මතුරු භාජන වෙනම තිබුණා. දැන් පාගේ හැදේට වතුර බඩයක් එහෙම දාලා දෙනවා බීමට කියලා සමහර කොළඹ පැත්තේ දේවල් වලින් දාලා තියෙනවා. දුප්පත්යට වතුර ගොන් හැදිලා. වෙනම වතුර කරාමයක් ඒ සඳහා වෙන් කළා තියෙනවා. දැන් ඉස්සර වගේ අර ලොකු කලකින් තියන්න බෑනේ අපිට. ඕ ඉස්සර අපි ඒ වගේ තියලා දියෝ පින් සාලේ නේද? දැන් පින් සාලේ තියන්න බෑ. දැන් කාලේ අලුත්ම ක්‍රමය තමයි පින් සාලේ විදියට කොළඹ පැත්තේ උන ශ්‍රද්ධාවන්තයෙක් දේවල් වලින් සාමත් කරනවා. ගෙදර තමන්ගේ ගෙදරට එන වතුර බඩ වලින් එක පාටයක් හරාමයක් එක්ක එළියෙන් ඇවිල්ලා පිටින් ඇවිල්ලා කෙනෙකුට ගන්න පුළුවන් විදිහට වතුර හරාමයක් අය කරලා තියෙනවා. බොහෝ දෙනෙක් ඒ වගේ වතුර අරගෙන අනුභව කරනවා වුණා. ඉන්නත් මේව තමයි පින්කම් කියලා කියන්නේ. හරාම දායකයයි කියලා බය එහෙම කරන්නේ නැහැ. සමහරවල් එහෙම කරන්නේ නැහැ කට්ටිය. ඒ වගේ සත්භාවයෙන් සමාන් කරනවා නම් සමාන්ට පින්තුනි මේව දිනපතාම පින්ගෙන යන දේවල් නේ. දැන් මේ පින්කම් වල මේ ආවාසය ලබාගත්තු ධර්මාශෝක රහිත මහින්දයන් හිටියේ. සත්තුන්ට ලින්ක් කළා. සත්තුන්ට රෝහල් ඉදි කළා. මහා මාර්ග යහමිනේතුන්ට ඉවරට ඉන්න මහාගත් මග දෙක ප්‍රෝපණය කළා. ලෝකේ පළවෙනි වතාවට සිව්පා සතුන් සඳහා සතුන් සඳහා ආරෝග්‍ය සාරා කිරීමේ ගෞරවය හිමිවන්නේ බෞද්ධයන්ට. ධර්මාශෝක රහිත මා තමයි මුලින්ම සත්තුන්ට රෝහල් ඇති කළේ. දැන් නම් වෙනම සතුන් විදිහ රෝහල් තියෙනව නේද? ඒ මෑත කාලේනේ ඇති උනේ. ඇනිමල් ක්ලිනික් කියලා දැන් තියෙනවා. නමුත් ඒකේ මුලින්ම ඒක මුල්ම සංකල්පය බෞද්ධයන්ගෙන් ආපු එක. ධර්මාශෝක රජතුමා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ රජවරු සතුන්ට ප්‍රතිකාර කළා කියනවා. බුද්ධදාස රජතුමා වගේ ඈ. වේදකම් ඉගෙනගෙන වේදකම මහා පින්කම. වේදකමයි ගුරුකමයි මහා පින්කම් දෙකක් ඇටියටයි බෞද්ධයන් කරගන්නේ. අතීතයේ කරුණු පුණ්‍යම කියන්නේ ලැබෙන වෘතීන් දෙකක් ගැන බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඒ එකකින් තමයි ගුරු වෘතිය. අනිත් වෘතිය තමයි වෙදකම. ඒ නිසා මේ රැකියා දෙකම ලැබෙන පින්කම් පින්තන අතීතයේ කරුණු මහා පින කණිසන්තයක්. ඒකට හේතුව තමයි ඒක ලැබෙන කෙනා ලැබුණට පස්සේ කරන්න පින්කම්. ඒ නිසා තමයි ඒ වෘති දෙක විතරක් නෙමෙයි සම කිසියම් වෘතියක ඉන්නවා නම් ඒ හැම වෘතියකම මිනිස්සු කෙරෙහි ඉතාම කරුණාවෙන් අපි මිනිස්සු කෙරෙහි යම් දෙයක් කරන්නට ඕන. ඇයි ඒකට හේතුව? මේ ලෝකේ හැම කෙනෙකුම බුදුහමන සඳහන් කළා පින්තුනේ අපි මේ සසරේන ගමනේදී අපට අම්මන වෙච්ච, දෙමාපියන් නොවෙච්ච, සහෝදර සහෝදරයන් නොවෙච්ච, ස්වාමි භාර්යාවන් නොවෙච්ච, දූ දරුවන් නොවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. ඒ තරම් ආත්මව ගානක් අපි අතීතයේ පසු කළාවේ. කල්ප ගණන් වෙන ආත්ම භාවවලදී ඇතැම් විට එක කල්පයක් ගත්තත් පින්තුනේ එක කල්පයක් ගත්තත් අසංඛ්‍ය ගණන් ආත්මවල අපි උපදිනවා කියනවා. අසංඛ්‍ය කියලා කියන්නේ 1.141 සංඛ්‍යාවක්. දැන් සාමාන්‍ය කෝටියක් ගත්තොත් 1.1 සංඛ්‍යාවක් නේ. එතකොට කෝටි 10ක් 8යි බින්දු. එහෙම වෙන බලනකොට 1.141 සංඛ්‍යාවක් තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට ඊට වඩා කාලය ආත්ම භාගණක් අපි එක කල්පයක් තුල ඉපදෙනවා. ඒ ඉපදෙන ආත්ම භාවවලදී ඒ ආපු ගමන් මගේදී අපේ ඥාති නොවේ කිසිම කෙනෙක් මේ විශ්වයේ නැහැ. ඒ නිසා දැන් අපිට ඥාති උත්යෙන් දුරස්ව හිටියත් අපි හැම වෙලාවෙම පින්තුනේ අනිත් අය වෙනුවෙන් අපි මෙහෙවරක් කරන්න ඕන. අපි කලින් ආවන අනිත්‍යයට එක්ක ආත්ම සූදානම් කරන ඒවා. ඒ වගේම යනකොට මේ වතුගාලයන් ඒවා. මේ හැමදේම තින්කම් ඒවා. දැන් බණහල සාදු කර දීලා යන එක විතරක්. ඔව්. නෙමෙයි. ඊට අමතරව කරන්න පුළුවා හොඳ දේවල් අපේ ජීවිතවල තියෙනවා. දැන් කොහේ දවස් කියලා ගත්තනම් අතුපතු ගාන ඒවා. ඒ ඔක්කොමයි මේ මේත් එක්ක. සමහර අතු ගානවත් කැමති නෑ මේ. කොහේ නැතිලා ගන්න ඉන්නේ කියලා හැම මේ. නමුත් ඒවත් මේකට අයිති දේවල් වක් පිළිව තියෙනවත් මේ සීලයක් එක්ක යන්නේ. ඒ නිසා දැන් මේ පින තුන අද මේ මොහොතට බණහන්නේ දැන් මේ මේව හදාන උගාර දෙන මහන්සි වෙලා. අපි දැක්කේ ඒ කාලේ නේද මේ පින තුනේ ගඩොල් නැත්තා ඈ සිමෙන්තියත් වැලියද්දී ඇදලා තමයි මේව මේ තරම් ඉදි කළ තියෙන්නේ අපි පිටිහිටියේ. දැන් අපේ යුතුකමක් තියෙනවා අනිත් අය වෙනුවෙන් යම් දෙයක් කරන්න. ඒ නිසා සංකරණය මේව කරන්න කරන්න පින තුනේ අපේතු කුසල ධර්මා උපරිපාමං ගමනිය කියලා ධර්මයේ සඳහන් වෙනවා. සින්කම් කරන්න කරන්න පුද්ගලයා ඉන්නට නම්නවයි කියලා. පින්නතුන් හොඳ දේවල් කරන්න කරන්න මේවා මෙලොටම බලපාන. නිරෝගී භාවය වැඩි වෙනවා. ඇන්ටිගාත් ලැබෙනවා. අනිත් අයගේ කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ධනිය වැඩි වෙනවා. හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වගේම වාසියවල ආනිසංස මෙලොටම තමයි ලැබෙනවා. අන්න එවැනි ජීවිතේ වෙන හොඳ දේවල් වැඩිපුර කරපු කෙනා තමයි ජීවිතේ සතුටින් ඉන්නේ. සමහර අය මේ ජීවිත අන්තිම කාලෙට මේ මොනවත් නැහැ. ඇතැම්මිට සල්ලි ටිකක් හම්බ කරලා තියෙනවා. ජීවිතේට කටුනක් තියෙනවා. නමුත් තින්කම් කියලා මතක තියාගන්න පුළුවන් දෙයක් සමහරගේ ජීවිතවල නැහැ. එහෙම නැති වෙනකොට තමයි ජීවිත අන්තිම කාලේ මහා කාලුවක් එන්නේ. මහා අතෘප්තිකර භාවයක් එන්නේ ඒත් එක්ක. ඒ නිසා මතක් කරනම මතක් කරගන්න පුළුවන් හැකියතා හොඳ පුසල දහනන් ජීවිතේ කළා තියෙනවා. ඒත් මේ තමයි තමයි ජීවිතේ පුරාම සතුට වැඩිවන්නේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ සුඛෝ පුඤ්ඤස්ස උච්චෝ කියන කාරණේ දේශනා කළේ. එනිසා මේ වගේ දානමය පින්කම් කරන ගමන් පින්තුනි දානෙට වඩා අනිසංස දායි සීල මේ පින්කම. එනිසා දාන ගැන බුදුහාමුදුරුවෝ වර්ණනා කළා වගේම දානෙට වඩා අනිසංස දායි දෙයක් හැටියට සීලය හය වචනේ දෙක සංවර කරගෙන සිල්වත් ජීවිතයක් ගත කිරීම මේ අනිසංස බුදුහාම දේශනා කළා. සීලයට වඩා අනිසංස දායි භාවනාවේ පින්කම. අතුරු සනක් ගන්න මොහොතක් හරි යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනා කරනවා නම් අර මහා දානකට වඩා අනිසංස දායි. දානමය පුණ්‍ය කිරේවත්තු, සීලමය පුණ්‍ය කිරේවත්තු, භාවනාමය පුණ්‍ය කිරේවත්තු කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ගැන බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව අපේ ජීවිතේ අපි කරලා තියෙනට ඕන. භාවනා කිරීම ගත්තත් පින්නතුනි මෛත්‍රී භාවනා කරන ආරම්භක භාවනාව. දැන් අපි ඇත්තටම මේව කරන්න කාලයක් නැහැ කියලා කියනවානේ. අපිට කොච්චර නම් කාලයක් ගත කරන්න පුළුවන්ද? මහා මාර්ගය ඇවිදිනව පාරේ යනකොට, බස් එක යනකොට නේද? ගෙදර වැඩපළ කරනකොට, රාත්‍රී නිින්ද යන මොහොතේ අපි යම්තා ප්‍රමාණයක් අවදිව ඉන්නවා නම්, ඒ අවදිවල ඉන්නේ හැම මොහොතේම අපට මෙත් වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්. දැන් අපි අනිත් වැඩ කර කර මුළු ලෝකෙම ගැන හිතේ ඉන්නවනේ නේද? දැන් අපි යුතුයකම් කරනවායි කියලා නේද දරුවෝ උදව් කරනවා කියලා කිව්වට අපි කරන්නේ ඔක්කොම ගැන හිතනවනේ නේද? දැන් ගෙදර කෑම වෙනවා නම් මේ දරුවන් යුතුයකම් වලට තමයි කෑම කියන්නේ. නමුත් මේ කෑම වෙන ගමන් ලෝකෙම ගැන හිතේ අපි කෑම සූදානම් වෙන්නේ නේද? සූදානම් කරන්නේ. ඒක අපිට ඒ වෙලාවෙදී පුළුවන් හොඳ සිතුවිල්ලක් ඉන්නවා නම් ඒක භාවනාවක් බවට පත් වෙනවා. ඊනොතනේ මෛත්‍රී භාවනා කිරීමට ප්‍රධාන සංසදායි. දැන් දානෙට වඩා සංසදායි සීලය, සීලයට වඩා සංසදායි මෛත්‍රී භාවනා කිරීම. මෛත්‍රී භාවනා කාලයක් යනට ප්‍රධාන සංසදායි. අතුරු තැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩි වීමා කියලා. අනිත්‍ය සංඥාව වැඩි වීම. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ ලෝකේ වෙනස් වීම නුවණින් දකින්න කියලා. අපේ ශරීරයත් අපේ හිතත් බාහිර මේ සියලුම ලෝකයක් ගත වෙන හැම මොහොතක් පාසාම හැම ස්තනියක් පාසාම වෙනස් වෙනවා කියන එක නුවණින් දකින්න. මේ වෙනස් වෙන දේවල් අපි පරිහරණය කරන්නේ. අපේ දුක ඇති වෙන ප්‍රධානම හේතුව තමයි මේ වෙනස් වෙන ලෝකය වෙනස් වෙන්නේ නැහැ කියලා නොවෙනස් වෙනවා කියන තියෙන වැරදි වැටහීම. මහලු වෙන අපි මහලු වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ලෙඩ වෙන අපි ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. අවසානයේ දවසට මරණයටපත් වෙන අපි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. මෙන්න මේ නිත්‍ය සංකල්ප නිසා තමයි දුක හටගන්නේ. යදනිච්ඡන් සංදුක්ඛං. යම අනිත්‍ය නම් අන්න ඒ නිසා තමයි දුක හටගන්නේ. එනිසා මෙන්න මේ වෙනස් වීම හරියට දුනින් දකින්න බැරි අය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. වෙනස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? දුකටපත් වෙනවා, හඬනවා, වැළපෙනවා. මම තුන්ගිය දෙකින් හසුුවේ නැන්නේ එහෙම දෙයක් වෙයි කියලා ඊටවස්ස කියනවනේ. ලෙඩරුන් හැම කියනවනේ. ඈ මම තුන්ගිය දෙකින් හසුුවේ නැන්නේ එහෙම දෙයක් වෙයි කියලා. තුන්ගිය දෙකින් නෙවෙයි බුදු ආන්දරෝ. ඈ ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනපියතෝති අභින්හං පච්චේ කී ධම්මා. නිතර මෙනේ සමන් ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වීම නොයෙකුමක කෙනෙක් කියන එක උදේ හවස නිතර මෙහිමි කරන්න කියලා කියලා තියෙනවා. එතකොට තුන්ගිය දෙකින් හසුුතර නැහැ කියලා කියන්නේ එයා තුන්ගිය දෙකින් බෞද්ධ කියලා නැහැ කියන එක. සැබෑ යථාර්ථය. ඒ නිසා නිතර මෙනෙහි කළ යුතු දෙයක් මේ ලෙඩ වෙනවා කියන එක. ඕනම ලොකු අත්දැකීමක් අපිට හැදෙන්න පුළුවන්. ඒ හැදෙන්න පුළුවන් සියලුම සුදුසුකම් මේ ශරීරයේ තියෙනවා. ලෝකේ තියෙන ඕනම මායනක රෝගයක් හැදෙන්න සියලුම සුදුසුකම් ඇතුළේ මේ ශරීරයේ තියෙනවා. ඒ නිසා මේ හැදෙන්න පුළුවන් හැදුනොත්ින් අපි කොහොමද ඒක මුහුණට එන්නේ කියන එක අල්පියම් හිතලා කියන්න. තමා ශාරීරිකව දුර්වල වුණත් මානසික නොවැටි ඉන්න පුළුවන් විදිහ මානසික ශක්තිය සමයිත කරගන්නට ඕන. ඒ වගේම මරණය පින්නතුනි. සාමාන්‍යයෙන් අපි හිතන වයසට ගිහිල්ලා මරණයට පත් වෙනවා කියලා. නමුත් පින්නතුනි අම්මට තාත්තට සිද්ධ වෙනවා දුව පුතා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නේ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. අම්මට තාත්තට කලින් ඇතැම්මිට දරුවෝ ජීවිතේ සමුගන්නවා. ඇතැම්මිට ගෙදර ආච්චිලා කියලා ඉඳිද්දී මුණුගුරු මිනිබිරිය ජීවිතේ සමුගන්නවා. මේක ජීවිතය තරදී මේ වෙන දෙයක් කවදාවත් කියන්නේ කවදාවත් මම තුන් හිතකින්වත් හිතුවේ නෑ මගේ දුවට පුතාට මුණු බිරියට මිනි බිරියට මේ වගේ දෙයක් වෙයි කියලා. ඕන මාස්ටර් කෙනෙක් ඉන්න දෙන්න පුළුවන්. දැන් ඉස්සර දිය වැඩි ආවංශ භාගය වගේ රෝග ඇතුනේ වයසට ගිහිල්ලා නේ. දැන් ඉන්න වයසක් නෑ. ඕනම වයසක වෙනකොට හැදෙනවා මේක. ඈ ඉස්සර වයසට ගිහිල්ලා හැදෙනවා කියපු රෝග දැන් වයස අඩුවට හැදෙනවා. ඒ නිසා පින්නතුනි මේ තත්ත්වය අපි තේරුම් ගත්තට පස්සේ අපි මේ ජීවිතේ හැම අභියෝගයක්ම ලෝණින් තේරුම් ගන්නවා. අන්න ඒ අවබෝධය නිසා පින්නතුනට දානමය පින්කම් වලට වඩා අනිසංසදායි කියලා කියන්නේ ඇතැම් විට දානය දීපු කෙනා දානය දීමෙන් විතරක් නම් නැවතිලා හිටියේ. එයාට දානය අනිසංස ලැබෙනවා. ලැබුණට මෙන්න මේ දුක එනකොට ඒ දුකේදී දුක් නොවෙන්න පුළුවන් කියන මානසිකත්වයක් ඕක නැහැ. දන් දීපු කෙනා කඩනවා. දන් නොදීපු කෙනා කඩනවා. දුකක් ආවහම එහෙනම් විශේෂත්වය මොකද්ද? දන් දෙනා වගේම භාවනාවක් නැපුරු වෙලා මෙන්න මේ අනිත්‍යතාවයේ තේරුම් ගත්තු කෙනා. මේ අනිත්‍යතාවයේ තේරුම් ගත්තු කෙනා කින්නතුනි ජීවිතයේ ඇතිවන මේ අභියෝග අපිස ඔව් නොසලී ඉන්න පුළුවන් විදිය මානසිකත්වයක් ඇති කර ගන්නවා. ඒ නිසා අපේ ශරීරයේ මොහොතක් පාසා වෙනස් වෙන දෙයක්, අපේ හිතක් මොහොතක් පාසා වෙනස් වෙන දෙයක්. ඒ නිසා මේ අපි පරිහරණය කරන්නේ පින්නතුනි අපේ හිතට ටික කලකට වාසයට තියෙන ස්ථානයක්. අපි ජීවිතේ ඉන්නවනේ කාලයක් නේ. අපි ගෙදර ඉනවා, ඒ ගෙදර ඉන්නකොට ගෙදර අලුත් දෙයක් කරන්න වෙනවා. අවුරුදු 50 60 යනකොට උපරිම දැන් අවුරුදු 60 යනකොට ගේ කඩල වෙනස් කරනවා නේ. ඇතැම් විට හදපු අය වෙනස් කරන්නේ, දූ දරුවෝ ගේ කඩල වෙනස් කරනවා. මොකද කලක් යනකොට දන්නවා මේ ගෙදර දැන් පැටර්න් එක වෙනස්, දැන් ආකාරය වෙනස් කරනවා. ඒ වගේම දන්නවා මේ ගේ පොයින්ට් එකට එනවා කියලා. ඒ අය යවන්නත් එක්ක අනුත්‍යයක් හත් මේක පස්සේ. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒ අපි පරිහරණය කරන ගේ පරිහරණය කරන මායික මගේම ගේ කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ නිසා අන්නේ වගේ තමයි මේ අපේ ශරීරයත්. මේක කියක් වගේ මේක අපේ පිට ඇවිල්ලා කාලෙකට මේ රූපේට මේ කලලෙට බද්ධ වෙලා තියෙනවා. මෞපියන්ගේ ඒ එකක්ෙන් ඇටිවිච්ච මේ කලලෙට මේ හිතක් වෙලා සම්බන්ධ වෙනවා. එතකොට හිත ගන්නෑ ඇත්තෙම මේ කය දන්නේ නැහැ මේ හිතක් ඇවිල්ලාද කියලා. ඒ ඇටිවිච්ච කලලෙ ටිකෙන් ටික හිත නිසා වර්ධනය වෙන කර්ම බීජයත් එක්ක ඒ ඇටිවෙන ශරීරයේ භෞතිකදී ලක්ෂණය ඒක කලකරි සංවර්ධන වෙනවා, කලකරි දිලාපත් විනාශ වෙනවා. එතකොට අපි මොකද කරලා තියෙන්නේ? අපි කරලා තියෙන්නේ මෙන්න මේ ඇතිවෙච්ච ශරීරය මගේ කරගෙන ශරීරයයි මම එක්කෙනෙක් කරගෙන තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ශරීරය වයස යනවා මොකද කියන්නේ? අනේ මං වයස යනවා කියලා. ඒ ශරීරය ලෙඩ වෙනකොට කියන්නේ අනේ මම ලෙඩ වෙනවා. ශරීරයේ වේදනාවක් වෙනකොට අනේ මට වේදනාවක් ආවෝ කියලා කියනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? සැබෑදෙකම පින්නතුනි ස්වභාවය තමයි අපි මේ යථාර්ථයේ තේරුම් නොගැනීම නිසා මේක තමන්ගේ කරගෙන මේ තියෙන්නේ අනාත්ම වූ දෙයක්. අනාත්ම වූ දෙයක් ආත්ම කරගෙන ඒ ආත්ම ත්‍රියම නිසායි මේ සියලු දුක් හටගන්නේ. එතකොට මේ ඇති වෙච්ච මේ ශරීරයෙන් යම් කිසි අවස්ථාවකදී සම්පූර්ණයි වුණා නම් මේ අදාපි අපේ කෙලින් හිතාගෙන මේ ශරීරය යම් කිසි අවස්ථාවක මේ ශරීරයෙන් හිතායින් වුණා නම් මොකද වෙන්නේ? හිතායින් වෙච්ච මොහොතේම නිරස්සංග කලින් ගරන් කියලා කියන හරියට අහගෙන ආපු දර කැමැල්ලක් වගේ වෙනවා. එතකොට හිත ඇතැම් විට වෙන තැනක ගිහිල්ලා වෙන ශරීරයකට සම්බන්ධ වෙනවා. එතකොට අපි අය කියන්නේ මෙන්න මගේ ශරීරය කියලා අය කියන්නේ. එතකොට හිත කියන එක පින්නතුනි කර්මා රූපුව මේ ශරීරයට අද මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඕනාරික ශරීරයක් මේ කර්මා රූපුව ලැබිච්ච ශරීරය තමයි මේක. නමුත් හැම ආත්ම භාවයකම ශරීරයේ මේ වගේ වෙන්නේ නැහැ. සමහර ආත්ම භාව තියෙන කර්මා රූප මීට වඩා සියුම් ශරීරවල ලැබෙන්නේ. ඇතැම් විට දෙවියන් වගේ ශරීරයක් තියෙනවා ඉතාම සියුම් ශරීරවල. ඒ වගේම සමහර අපාගත සත්‍යයන් වෙන දැඩි දුකින සත්‍යංගයේ ශරීරය නිසාම සිවුම් ශරීරවත්. ඇතැම් විට මේ ඉතාම මේ මල්පෙත්තකින් ඇතැම් විට ලොකු වේදනාවක් එන්න පුළුවන් සමහර සත්‍යයන්ට. සමහර අපාගත සත්‍යයන්ට. දැන් අපේ ශරීරය හැමනේ අපේ ශරීරය ඊට වඩා ඕලාරිකයි. මේ විදිහට අපේ තියෙන නමුත් මේ ශරීරයේ පිළිතුනේ කර්මයෙන් ලැබිච්ච දෙයක් මේක හැම සත්‍යකම ශරීරයෙන් මේ වගේ වෙන්නේ නැහැ. දැන් සමහර සත්‍යයන් ඉන්නවා මේ පිටිය ගත්තත් මේ පිටින් එහා පැත්තට යන්න පුළුවන්. මේ පිටින් හැබැයි දකින්න පුළුවන්. නමුත් අපේ ශරීරය තුළින් ඒක දකින්නේ නැහැ. අපේ ශරීරය අපට වඩා ඊට වඩා ඕලාරික එකක්. ඒ ශරීරයෙන් මෙතනදි ගැටෙනවා. නමුත් සමහර භූතයන්ගේ සත්‍යයන් ඉන්නවා මේ විස්ති මැදින් හොද යන්න පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් තමයි මේ අපට පේන රූපය සමහර සත්‍යයන් ඉපදෙලා ඉන්නවා. සමහර ප්‍රේතයන්ගේ සත්‍යයන් ඇතුළත මහා වතුර විල්ලක ඉපදෙලා ඉන්නවා. විල පේන්නේ කාන්තාරයක් වගේ පේන්නේ. විලේ වතුර තියෙන වතුර පේන්නේ නැහැ. ඒ කර්මා රූප උහුල ලැබිච්ච ඇස අර වතුර පේන කොටම වතුර නොපෙනී යන කුලංගිදී කර්ම ශක්තියකින් ලැබෙනවා. ඒ නිසා මේ බාහිර පේන රූපය හැම දිනාටම සමාන පේන හැකි හිතන එක. දැන් වෙනත් ශක්තියකේ දෘෂ්ටියෙන් බලනකොට ඇතැම් විට මෙතන මීට වඩා දැන් මේ දින තුන 40 50 කිනවනම් මීට වඩා 100 ගණනක් මෙතන ඉන්න පේනවා. සත්‍යය. දැන් ඒ වගේ රහතන් වහන්සේ කෙනෙක්ගේ බුදුරජාණන් වහන්සේ කුණ්ඩදාන කියලා. කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ වඩිනකොට යන්ති දැනගට අනිත් දකින් හැම කෙනාටම හිතෙන්නේ කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ ළඟම කාන්තාවක් ඉන්නා වගේ කාන්තාවක රූපයක් දිස්සෙන. එහෙනම් යන්නේ අනතර මේ හාමුදුරු කට්ටිය කවුරුද කියනවා මේ බලන්න මේ හාමුදුරු මේ කාන්තාවක් එක යන්නේ කියලා. ඒතකොට මේ හාමුදුරු කියන්නේ නෑනේ හැමදේම මොකද නැහැ කියලා. නමුත් කාටද පේනවා මේ හාමුදුරුවත් එකම කාන්තාවක් ඉන්නවා කියලා. නමුත් හැබැයි මෙහෙම කාන්තාවක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? මේ ස්වාමීන් වහන්සේ මීට කලින් ආත්ම භාවයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ඉතාම සිල්වත් හාමුදුර දෙනමක් හිටියා. ඉතාම සිල්වත් හාමුදුර දෙනමක් හිටියා. අවුරුදු 20,000යි ආයුෂ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. මේ සිල්වත් ඉතාම සමගින් හිටිය ස්වාමීන් වහන්සේලා දෙන්නා එක්තරා දවසක් බොහොම දිග ගමනක් වැඩම කරමින් හිටියා. වැඩම කරමින් ඉන්නකොට මේක දැක්ක දෙවි කෙනෙක්. දැකලා මේ දෙවිය මොකද කියන්නේ? දෙවිය කල්පනා කරා මේ සමගින් ඉන්න ස්වාමීන් වහන්සේලා දෙන්න කොහොමද අසමගේ කරන්න ඕනේ කියලා. මොකද ඇතලේ මේ මහා මගේ ආදී එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය වුණා වැටි කෙනෙක් ඇති කියලා යන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කැලේට ගියා. කැලේට ගිහිල්ලා එනකොට මේ දෙවිය මොකද ඇතරේ මනුෂ්‍ය කාන්තාවකගේ වෙස්යෙන් ඇවිල්ලා අර කැලේ ඉඳලා මෙලියට ආවා. ඈ අර ස්වාමීන් වහන්සේත් එක්ක නිකන් දුසිරිතක යෙදෙච්ච ආකාරයට ඒ වගේ ඇඳුම් ආදිය සකස් කරමින් එළියට ආවා. ඊපස්සේ අනිත් හාමුදුර මේක දැක්කා. අනිත් හාමුදුරුව බලන්න ඔබ වහන්සේ වැඩි වැඩක් කරේ මම මෙතෙක් කල ඔබ වහන්සේ කියන ලොකු විපාකෙකින් හිටිය සිල්වත් කියලා බලන්න යන්නේ ලොකු වරදක් නේද කලේ කියලා. මේ ස්වාමීන් වහන්සේ කිව්වා නෑ එහෙම කිසිම දෙයක් මාගේ අතින් උනේ නෑ කියලා. මේ ස්වාමීන් වහන්සේක දැක්කෙත් නෑ. එහෙම දෙයක් අර දෙවියා නොපෙනෙන්න මේ ස්වාමීන් වහන්සේට විතරක් පේන්න තමයි අරට කලේ. අර ස්වාමීන් වහන්සේ දැක්කවත් නැහැ ඒක. ඊට පස්සේ මේ දෙන කොහොම හරි වාද වේද වෙන ගමන් කොහොම හරි පන්සලට ගියා. ගියාට පස්සේ අනිත් හාමුදුරුවන්ට කිව්වා මේ හාමුදුරුවෝ අර මේ වගේ වැඩක් කරයි කියලා. ඒ නිසා සීමා මාර්ගයකටත් ගන්න එපා. මේ හාමුදුරුවෝ දැන් දුස්සීලයි කියලා. අනේ අර හාමුදුරුවෝ කියනවා නෑ එහෙම කිසිම දෙයක් මගේ අතින් උනේ නෑ කියලා. කොහමද තොමෝම නිල අන්තිමට සීමා මාලික උප සම්මදා කර්ම කරන ඒ සීමා මාලිකට ගියා. ගියාට පස්සේ උපෝසත කර්ම කරන අවස්ථාවේදී කිව්වා මේ ස්වාමීන් වහන්සේ මෙහිම ලෝක පිස්සා වදයක් ඇදලා තියෙනවා කියලා අනිත් සමහර කිව්වා. ඊට පස්සේ කෝ නෑ ආන්නත් මගේ අතින් එහෙම කිසිම වරදක් වෙන්නේ නෑ කියලා අවන්තෝම කිව්වා. ඊට පස්සේ අර දෙවිය මේක දැක්ක දැන්නේ සංඝ වේදිකට යන්න හදනේ මහා කර්මයක් බඩට පත් වෙනවා. අර දෙවිය මහා සංඝයකට පත් වුණා. දිව්‍ය වේශයෙන් ඇවිල්ලා කිව්වා නෑ මේ ස්වාමීන් වහන්සේ වැරදි නෑ. මමයි මේක කළේ. මමයි මේක පේන විදිහට සැලසුවේ කියලා. නමුත් අර සංඝයානි ස්වාමීන් වහන්සේ මේක පිළිගත්ත මේ සමගිය කීය දෙන්නම මේක පිළිගත්තේ නෑ. මේ සමගිය කීය දෙන්නම කිය අර සමගිය අර මුලින් කිව්වට සත්‍යතාවේ නෑ. අර මේක හැම දෙයකටම තිබ්බා. කොහොමදත් අර වරද පිළිගත්තත් මේ අපුසල කර්ම නිසා බොහෝ කරක් අර දෙවියා ජීවි ලෝකෙට සුත වෙන අපාගත දුක් විඳ. නමුත් අපර තින්කන්දරපු කෙනේ මේ සම්බුද්ධ ශාසනය මානසික කියලා මහනුණා. ඒ මහාන වෙච්ච කෙනාට නෑ කවුද? කුණ්ඩදාන හාමුදුරුවෝ කියලා කියන්නේ. මේ කුණ්ඩදාන හාමුදුරුවෝ මහානුණාට වත් කොහොමද? නිතරම කාන්තාව සංඥාන වගේ තේරම් කට්ටියට බලන්නේ. ඉතින් කටිය දෝෂ ආරෝපණයක් කරනවා. කොහොමද මෙයා කොහොම හරි භාවනා කරලා රහත් වුණා. රහත්ුණු ගමන්ම අර කාන්තාව අතුරුදහන් වුණා. දොනේ කර්ම චක්‍රයෙන් අපට ලැබෙන රූපය පින්නතුණි හිතන්නේ මම මේ රූපේ හැම දිනකටම සමානයි කියලා. මේ අපේ තේන ඕලාරෙක මේ ඇසට අනුව තමයි මේ රූපේ හිම පේන්නේ. නමුත් වෙනස් සත්‍යයකට බලනකොට කර්ම රූපය වෙනස් විදිහකට මේ රූපේ පේන්න පුළුවන්. ඒ නිසා රූපය ගැන ලොකු විග්‍රහයක් ධර්මයේ තියෙනවා. ඒක කියන වෙලාවක් නෙමෙයි. නමුත් අපි මෙන්න මේ වෙනස් වීම මේ ලෝක යථාර්ථයේ පින්නතුණියක් අවබෝධ කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට ලොකු අසක් ප්‍රඥාවක් ලැබිලා තියෙනවා. දැන් මේ තත්ත්වයන් ගැන අපට සාමාන්‍ය ලෝකෙදි හිතා ගන්නවත් නැහැ. සාමාන්‍ය ලෝකෙ කෙනෙක් මරණයට පස්සේ ඉපදෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒකට හරි විශ්වාස කරනවා මියගිය කෙනෙක් ඇවිල්ලා තින් අනුමෝදන් කරන්න කියලා වෙනස් වෙනකොට මේ ආවේශ වෙලා කිව්වට තමයි පොඩ්ඩක් මතක් වෙන්නේ නේ. ඔව් සාමාන්‍යයෙන් අය හිතන්නේ මරණයට පස්සේ ඉපදෙන්නවත් නැහැ කියලා. නමුත් අපි ඊට වඩා ගැඹුරින් ධර්මයේ දන්නායි හැටියට අපි තේරුම් ගන්න පිළිඳ අපි මේ සතර ගමනක් යන්නේ. සතර ඉතාම ඊට ගමනක අපිට ඉතාම වාසි රාශියක් එක වෙලෙ ලැබෙන අවස්ථාවක් මේ. අපි පසු කියලා විස්තර කරන්නේ අක්කන සූත්‍රය. ඇක්ෂණ අටක් විශේෂ ඡන අටක් විශේෂ වාසි අටක් ළඟාවක අවස්ථාවක් මේ. මොනවද කියන්නේ වාසි අට? සමහර සත්‍යයන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. ඒ පහළ වෙලා ඉන්න කාලයේදී සමහර සත්‍යයන් ඇතැම්ට සත්ත්වයන් ඉපදෙනවා තිරිසංගත සත්ත්වයන් ඉපදෙනවා. ඒ විදිහට සත්ත්වයන් ඉපදිච්ච අවස්ථාවේදී අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ සිටියත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කළා බුදුහාමුදුරුවෝ සමන්ගේ ඇස් දෙකට දැක්කත් ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේම තවත් සමහර අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පාර ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරන අවස්ථාවේදී සමහර සත්ත්වයන් අවීන්තියේ ඉපදෙලා ඉන්නවා. අවීන්තියේ සත්ත්වයන්ට මේ ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේම තවත් සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනකොට නැදැම් විට දීර්ඝායුෂ දෙවිවරු යන ඉපදෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකවල අරූපාවචර බ්‍රහ්ම ලෝකවල අය මහා පින්කම් කළෙහි ඉපදුණා ඥානවල ඉපදුණා බුදුහාමර කෙනෙකුගේ ශාසනය ගැන ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා එතනත් සලකන්නේ අභව විස්තනයක් විදියට. ඒ වගේම තවත් සමහර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනකොට ඈත ප්‍රත්‍යන්ත දේශවල ඉපදෙන පළක් අය බුදුහාමුදුරුවනේ පහළ වෙලාට කියන ආරංචියක් අරන්නේ. නමුත් අපිට ඒ අමහක් නැහැ. ඊළඟට තවත් සමහර අය බුදුහාමුදුරුව වැඩ සිටින ප්‍රදේශයක ඉපදුනත් ඇතැම් විට මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවෙක් ඉපදෙලා ඒ ඇයට ධර්මයේ කරා ඉන්න අවස්ථාවක් නැහැ. ඊළඟට තවත් සමහර අය මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ඉපදෙනවා අංග විකලයි මණ්ඩ පුත්‍රිකා ඉපදීම පිළිරිය වගේ ස්වභාවයක්. ඒයට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. ඇතැම් විට සමහර අය හොඳ දෙමව්පියන්ගේ හොඳ ශ්‍රද්ධාවන්ත දෙමව්පියන්ගේ දරුවෝ ලිප දෙනවා. ඉපදුනාට ඇතැම් විට උපතින්ම මන්ද බුද්ධිකයි හොඳ බුද්ධියක් නැතිරුම් ගන්න බෑ. ඇතැම් විට අර අවාසි සියල්ලක් නිකුම්ම වෙන ඇතැම් විට ලෝකයේ ඉපදිනා හොඳ බුද්ධියකින් යුක්ත හොඳ ප්‍රදේශයක හොඳ ප්‍රඥාන්ත දේශික ඉපදෙනවා. ඉපදෙලා බලනකොට අනිත් පැත්තේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් නෑ එවැනි කාටෙක. බලන්න කොච්චර අවහග්යක්ද. පින්නතුනි මෙන්න මේ සියලුම සාධක එකට ලැබිලා තියෙනවා කියලා කියන්නේ මේ සියලුම සාධක එකට ලැබිච්ච අවස්ථාවක ඉපදිලා ඉන්නවනේ යම් කිසි කෙනෙක් මානසිකයක් වෙලා ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි එවැනි කාලෙක ඉපදිලා ඉන්න කෙනෙක් උපතින්ම අත්‍යකයි සාධකයි හැම වෙලා අවුරුදු 100ක් එක තැන මලමුත්‍ර වගුරුවගෙන හිටියත් බුද්ධෝත්පාද කාලයක ඉපදලා බුද්ධිමත්ව තේරුම් ගන්න පුළුවන් විදිය මානසිකත්වයක ඉපදින්න කෙනාගේ මේ ජීවිතය මහා භාග්‍ය සම්පන්න ජීවිතයක් කියලා. උපතින්ම අංග උපතින්ම අත්පාමිනිය ලිපදුණත් බුද්ධෝත්පාද කාලයක හොඳ බුද්ධියෙන් යුක්ත ඉපදෙනවා නම් ඒක ඉතාම ශ්‍රේෂ්ඨ උපතක් කියලා ධර්මය සඳහන්. මොකද සත්‍යම යහන් අවස්ථාව තියෙන ඉන්න. ඒ නිසා අපි මෙතන මතක තියාගෙන අපට නොයෙක් විදිහේ ලෙඩ දුක් තියෙන පුළුවන්. නොයෙක් විදිහේ අමාරුකම් තියෙන පුළුවන්. නොයෙක් විදිහේ ආර්ථික දුෂ්කරතා තියෙන පුළුවන්. දූදරුවන්ගේ නොයෙක් විදිහේ ප්‍රශ්න තියෙන පුළුවන්. ගේතර ඉඩක යහල ප්‍රශ්න තියෙන පුළුවන්. ඒ මොන ප්‍රශ්න තිබුණත් පින්නතුනේ අපිට ලෝකයේ වටිනාම දේ ලැබිලා තියෙනවා. ආයි මොන වහිනු වුණත් ලෝකෙම අපට එරෙහි වුණත් අපට ලෝකේ වටිනාම දේ ලැබිලා තියෙන්නේ ඒ තමයි බුද්ධෝත්පාද කාලය. ඒ වගේම සද්ධර්මයක් අපට ලැබිලා තියෙනවා. ඒ ලැබෙච්ච අවස්ථාවේදී පින්නතුනේ මහමදි හිටියත් අම්බලමක හිටියත් අපි වාසනාවන්තයි. ඒ නිසා මේ අවස්ථාව පිළිගන්න කලින් මේ ගත වෙන දිනයක් පාසම පින්නතුනේ මරණයට පත් වෙනවා කියන එක ගැන නේද අපි දුක් වෙනවා. මේ ගත වෙන දිනයක් පාසම මොකද අපට අහිමි වෙන්නේ? අපට අහිමි වෙන්නේ පින්නතුනේ මේ සම්බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි. සමහර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල දෙවිවරු ඉන්නවා. බුදුවරු 1000 1500 වෙනකල දෙක මාසම හරිදී. ඒ තරම් දීර්ඝාස්ත ලැබෙනවා නමුත් ඒගොල්ලන්ට ධර්මයේ ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ නිසා වෙනතුනි හිතන්නේපා මේ ගෞතම සම්බුද්ධ ශාසනය අපේ ජීවනෝතින් අනාගතයේ මෛත්‍රී බුදුන් ශාසනය ලැබේ කියලා. මෛත්‍රී බුදුන් හරණේ වියතැන්නට අපි මේ ආත්ම භාවයේ දැඩි වීර්යයක් නොකරලා තිබුණොත් තව බුදුරු 10000ක් ගිය අපේ ඇතැමලි බුදුරු 15000 කියලා ආරංචියක් ලැබෙන්නේ. ඒ නිසා මෛත්‍රී බුදුහාඳුරු දකින්න හරි පුළුවන්කම තියෙන්නේ ලැබෙන අවස්ථාව මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ දැඩි වීර්යයෙන් අප්‍රමාදීව වැඩසලෝති. ඒකට මේ වෙන තුන අහලා තියෙනවනේ අර කාශ්‍යප පුත්‍රයන් වහන්සේගේ කාලේ අවසාන කාලේ අර දැඩි වීර්යයෙන් භාවනා කරපු හාමුදුරුවෝ ගැන. එහෙනම් භාවනා කරපු හාමුදුරුවෝ සමහර අය මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී මහාන වෙලා හත්ලා තියෙනවා. ඒ නිසා එහෙම අවස්ථාව ලැබෙන්නේ අතීත සමීප බුදුරුවන්ගේ ශාසනවල ලොකු කැපවීමක් කරපු අය. දැන් අපිට මේ සම්බුද්ධ ශාසනය බලන්න ලැබුණා කියලා කියන්නේ ඇතැම් විට අපි මේට ඉස්සෙල්ල බුදුරුවන්ගේ කාලවල සමීප කාලවල විශාල පින්කම් කරපු අයනේ. මාර්ගඵල ලබන්න බැරි වුණත් බණහන්න හරිය මෙවැනි කාලෙක ඉපදෙන්නේ හරිය පිණුතුනි මහා පින කාණ සංස්යක් නේද? මේක සැහැල් වෙන්නේ නැන් එපා. මේ අවස්ථාවක් ලබාගත් වාස්තාවේ මේක ගිලිහෙන්න කලින් පිණුතුනි අපි හැකිතා සිල්වත්ව ගුණවත්ව පින්නාන්තරමින් මේ බුදුදහමේ ප්‍රධාන සංකල්පය වන අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම සඳහා වූ දැඩි උත්සාහයක් දැඩි ඕනෑකමක් අපි ළඟ තියෙනට ඕන. ඒ නිසා දිනෙන් දින සමාගුණ ධර්මයෙන් පෝෂණය වන්න. දිනෙන් දින සමාධි සිල්වත් වන්න. දිනෙන් දින අනිත්‍යය සමග තියෙන අමනාපකම් අඩු කර ගන්න. කොච්චර තමන්ට හානියක් අතුරුකමක් කරපු කෙනෙක් ගැන වුණත් තියෙන අමනාපය අඩු කර ගන්න. හැකිතා අනිත්‍යය කියන මෛත්‍රිය සාගත වන්න. හැකිතා ජීවිතේ ප්‍රයෝජන ගන්න. හැකිතා මන බහමනා සඳහා කරන කාලයේ දිගින් දිගට කැප කරන්න වැඩි කරන්න. අපි නිතරම සඳහන් කරන දෙයක් බුදුරජාණන් වහන්සේගේ කාලයල කොහොනා වෙන කාන්තාවන් අවුරුදු 90 ගණන් වල 80 ගණන් වල කොච්චර වීරියෙන් වැඩ කළා කියන එක. ඒ නිසා කින්තුනේ එවැනි අමාරු තමයි කාටවත් නැහැ. අපි හැමදෙනාටම දැඩි උත්සාහයෙන් කටයුතු කරන්න පුළුවන් හොඳ මානසිකත්වයක් හොඳ ශරීර සෞඛ්‍යයක් අපි හැමදෙනාටම තියෙනවා. ඒ දේවල් වලින් අපි උපරිම ප්‍රයෝජන ගනිමු. ඉතින් කාලයක් ගත වුණා. එසේ කටයුතු කිරීමට මේ හැමදෙනාටම ත්‍රිවිධ රත්න ආශිර්වාදයෙන් නිරුක් නිරෝගී සම්පත් නිගාතර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ පිළිතුර පැහැදිලි කළේ සංයුත්ත නිකායේ තියෙන ආදිත්ත සූත්‍රය. ආදිත්ත සූත්‍රයෙන් සඳහන් කළේ ජීනි ගැන දැවිලන කාරණා දෙකක් ගැන. ඒ තමයි ජරාව සහ මරණය කියන මේ කාරණා දෙක. ඒ දෙකෙන් දැවෙමින් අපි ඒකින් යමක් අයින් කරනවා කියලා කියන්නේ දානමය වශයෙන් යම් දෙයක් අයින් කර ගන්නවා කියන එක. ඒ නිසා තමන්ගේ ජීවිතය, තමන්ගේ ශරීරයයි, තමන්ගේ ඔක්කොම තමන්ට අනිවාර්යයෙන්ම මේ දිනපතාම තියෙන්නේ. ඒ නිසා හොඳ දේවල් තින්කම් වශයෙන් යම් දෙයක් අයින් කර ගන්න, දුකේ මගේ යට පුළුවන් තරම් උදව්වකින් සලකන්න, දානමාන ආදී තින්කම් සමාන්තර දෙන්න බැරි වුණත් අනිත් අය දන් දෙන අවස්ථාවට සහභාගී වෙලා ඒවට උදව් කරන්න, ඒවට දායකත්වය දක්වන්න, ඒව දැකලා සාදුකාර දීලා පින් අනුමෝදන් වන්න, ඒකත් තමයි අනිසංස දායි. ඒ නිසා දිනෙන් දින සමාපිනීම් පෝසත්වන අරිස්තන කරගන්න, එසේ සිදු කිරීමට ත්‍රිවිධරත් ආශිර්වාදයෙන් මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රතිකරගත් සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් අපරමින් මේ ඥාතීන්ද මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාගේම සතර ජීවිත සුවපත් කරගැනීත්වා කියන පැතුමෙන් මේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. ප්‍රතිකරගත් මේ සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් සම්බන්ධ දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ පින්තුන්ට ආවාදන සාසනා කරන ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාර වාසී ස්වාමීන් වහන්සේලාට මේ පින්තුණ්ඩ මෙවැනි ආකාරයට සීලාදී පින්දහම් කරන්නට උදව්පකාර කරන පෙරහැරි අනිත් හැම දිනාටම මේ පින්කම අනිසංසයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණයක් සැලසේවා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මනුසරං. හොඳයි, කාම ශ්‍රද්ධාවෙන් ඉදිරි පාන්දරේ අරස්තනේ කරවිදෙල්ලා පුතන් සීලෙක පිහිටලා මේ බිනර පොහෝදා උදෑසන පටන් මේ මොහොත දක්වා සැප කරගත් සීල පුණ්‍ය ධර්මංගේ බලයෙන් ඔබ අප හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා, නිරොග් නිරෝගී සම්පත් සැලසේවා, සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, දුක්ඛම් පංචාච නින්දුංකා භයං පංචාච නින්භයා ශෝකං පංචාච නින්ශෝකා කුන්තෝ සම්දේසි පානි. දුකින් සේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් සේලෙන සත් හැම දෙනාටම සම්මා සම්බුද්ධ